2558 වසරේ විවාහාරික මාසයේ දිනය 7 වෙනි මාසේ 15 වෙනිදා භාවනා වැඩසටහන. මේ නිවන් මඟ නිවැරදි ආකාරයෙන් මඟ පෙන්වනකොට එහි ගමන් කරන්න ඉතාම ලෙහෙසි. එහි කිසිදු අපහසුතාවයක් නැහැ. ඉතාම ලෙහෙසි මාර්ගය බවට පත් වෙනවා ඔබට මේ කරුණු කාරණා කියලා දෙනකොට. දැන් මුලින්ම ගුවන් යානය හදන්න මහන්සි වුණු පුජ්‍යලයාගේ ඒ වෙහෙස අද ගුවන් යාන ඉංජිනේරුවරයෙකුට අවශ්‍ය කරන්නේ නැහැ. ඇයි ඒ? ඔහුට ලැබෙනවා පෙර සියලුම දැනුම, අධ්‍යාපනය ලැබෙනවා, මඟ පෙන්වීම ලැබෙනවා. ඒ නිසා අද ඊට වඩා දියුණු තාක්ෂණික වැඩපිළිවෙලකට ගමන් කරනවා. ඒකයි ස්වභාවය. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ තාම දුෂ්කර ජීවිතයක් ගත කරලා කායිකව මානසිකව ශාල දරා ගැනීම ටිකක් සිදු කරලා තමයි මේ අසිරිමත් සෝභා දහම මානසික විමුක්තිය, මානසික නිදහස කියන එක සොයාගත්තේ. ඉතින් අපිට නිවැරදි විදියට මඟ මුණ ගැහෙනවා නම් ඒ මඟ ගමන් කරලා ඕනම කෙනෙක් කැමති වෙනවා නිවෙන්න. කවුරුත් කැමති, කවුද කැමති නිවෙන්න? හැමෝම කැමති නිවෙන්න. මානසික සහනය උදා කරගන්න. අපි නිවෙන්න නම් නිවෙන විදියට බලන්න ඕන, නිවෙන විදියට හිතන්න ඕන. ඒ වගේම නිවීමට බාධා වන ප්‍රධාන සිද්ධාන්තය පිළිලය, එහෙම නැත්නම් කටුව බාධකේ ඉවත් කරන්න ඕන. දැන් මේ අපි පහර දෙන්න හදන්නේ කාටද? මේකත් හොඳ මෙහෙයුමක්. ත්‍රස්තවාදීෙක් සොයාගෙන සෙබළු මෙහෙයුමක් කරනවා. ඒතකොට ඉලක්කය කවුද? ඒ ත්‍රස්තවාදියා. දැන් ඔබට අධ්‍යාත්මය තුල ත්‍රස්තවාදීෙක් වී සිටින්නේ කවුද? ඔබේම මනස, ඔබේම මමංකාරය ඔබටම ත්‍රස්තවාදීෙක් කැටියට ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඔබම සොයන ආත්ම ගවේෂණයක් කරලා කවුද මාව රිදවන්නේ? කවුද මාව තරහ ගස්සන්නේ? කවුද මාව අඬවන්නේ? කවුද මේ මට පාලනයක් නැතුව මනස තුල ගිඩි ගිඩි ගාන කෙනා? කවුද කියලා හොයනවා. අපි තේරුම් ගන්නවා අපිට දුක්, අපිට පීඩා, අපිට අපහසුතා පනවන කෙනා, ඇති කරන කෙනා තමයි මේ මානසික ස්වභාවය. ඒ දුක්ඛ සත්‍ය ගොඩක් අයට තේරෙන්න ඕන. ගොඩක් වෙලාවට ආර්ථික දුක දැනුණට, සමාජික දුක දැනුණට, බාහිර යම් යම් පීඩා දුක් දැනුණට ඒගොල්ලෝ කිසි කෙනෙක් හිතන්නේ නැහැ මේකේ මානසික දුකක් කියලා එකක් තියෙනවා කියලා. ඒ ඔක්කොටම වඩා ප්‍රබලම දුක මොකද්ද? මානසික දුක. මානසික දුක. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධා දුක්ඛ. මං කෙටියෙන් කියන්නම්, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි, අර ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසන්න ඒව නෙමෙයි මං කෙටියෙන් කියන්නම්. ප්‍රබලම දුක මොකන්ද? පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධේ දුක යමෙක් දුරු කරගත්තොත් ඒ කෙනාට අනිදු දුකක් නෙමෙයි. ඒව දුකක් නෙමෙයි. ඒව මොනෝද කියලා හිතනවා. ඒ ප්‍රධාන දුක නැති කරගන්නයි හදන්නේ. දැන් ධර්මයේ තේරුම් කරගන්නවා කියලා ඔබ තේරුම් කරගන්න ඕන මොකන්ද? බාහිර දෙයක් නෙමෙයි ධර්මය කියන්නේ ඔබමයි. තමන්මයි. තමන්ගේ සිතමයි. ඒකට අවබෝධ කරේවේ බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා පිටසක්වල දෙයක් නෙමෙයි. ඔබේම මනසයි අවබෝධයට පත් කරේ. එහෙනම් ආත්ම ගවේෂණයක් තුළින් තමයි ධර්මය දකින්නේ. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්නේ පිටසක්වලකට ඥානෙ යොමු කළා නෙමෙයි. තමන්ගේ මාධ්‍යාත්මික ක්‍රියාවලිය හඳුනාගෙන. මේ අපි උත්සාහ කරන්නේ සාමාන්‍ය විදියට දකින්න නෙමෙයි විශේෂයෙන් දකින්න. සාමාන්‍ය විදියට දකින්නද කියලා දැන් ඇති වෙලානේ තියෙන්නේ. විශේෂයෙන් දකින්නයි මේ හදන්නේ. ඒ කියනවා අදිචිත්ත අදිඥාන කියලා කියනවා. විශේෂ සිතක් විශේෂ ඥානයක්. අපිට තියෙනවට වැඩි දෙයක් අපි පහල කරගන්න හදන්නේ. ඉන්ද්‍රයන්ට තේරුම් ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා යමක් අපි තේරුම් කරගන්නට අපි ළඟ ශක්තිය නැති කරගන්න ඕන. ඒ තමයි විවෘත භාවයකින් නිදහස් දැක්මකින් මේ ධර්මයේ දෙස බැලීම. එහෙම තමයි ප්‍රධාන උපකාරක අවස්ථාව. ඒ වගේම අනිකුත් කාර්යයන් වලට වැඩි මුල් තැනක් ධර්ම අවබෝධයේ පිණිස අගයක් ලබා දීම. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? ඒ ධර්ම අවබෝධය කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ. අවබෝධය සිද්ධ වෙන්න නම් අනිත් හැම දෙයකටම වඩා අගයක් ඒ ධර්මයේ තුලට ලබා දෙන්න ඕන. ධර්මයේ දැකපු අය හැම කෙනෙක්ගේම ජීවිතයේ තුල අනිත් හැම දෙයකටම වඩා මම ප්‍රමුඛස්ථානයක් දුන්නා කියන කතාව දැනගන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකේ කෙනෙකුට කෙනෙක් බොරුවක් කරන්න පුළුවන්, රැවැට්ටීමක් කරන්න පුළුවන්. ඒත් මේ ලෝකේ රවට්ටන්න බැරි එකම කෙනා කවුද? තමන්ගේ මනස. හිත රවට්ටන්න බෑනේ. හිත රවට්ටන්න බැරි නිසා මේ ධර්මය හිතට එකඟව සිද්ධ කරන්න ඕන දෙයක්. ඒ නිසා ධර්මය හොරෙන් දකින්න බෑ. කෙලෙස් ටිකක් හංගලා කෙලෙස් නෑ වගේ පෙනී හිටලා එහෙම දකින්න බෑ. එහෙම දකින්න බෑ. ඒ දුරු කළ යුතු යංගිසි කැල ප්‍රමාණයක් තියෙනවද ධර්මයේ දකින්න? ඒ ප්‍රමාණය දුරු වෙන්න ඕන. එහෙම දුරු වෙන්නේ නැත්තම් අවබෝධයට පාත්‍ර වෙන්නේ නෑ. ඒ නිසා හොරකමක් කරන්න බැරි අවස්ථාවක් එක තමයි අපි මේ කටයුතු කරන්නේ. මගේ මනසත් එක්ක. නිවන කියලා දෙයක් කොහේවත් හොයන්න එපා. ඇයි? එහෙම එකක් ලෝකෙ කොහෙවත් නැහැ. එහෙනම් අපි බනහන්නේ මොකටද? භාවනා කරන්නේ මොකටද? ඒක ලොකු ප්‍රශ්නයක් තියෙනනේ. බබු කියන්නේ නිවන කොහොමකත් හොයලා හොයාගන්න බැහැ කියන එක විතරයි. එහෙම හොයලා හොයාගන්න මට්ටමේ තැනක තියෙන දෙයක්, දිශාවක තියෙන දෙයක්, හැඩයක තියෙන දෙයක්, වර්ණයක තියෙන දෙයක් නොවන නිසා ඉතින් හොයලා හොයාගන්නත් බෑ. මේකයි සරල සිද්ධාන්තය. දැන් ඔබට මම කිව්වොත් සැහැල්ලුව ලෝකෙ කොහෙද තියෙන්නේ? උඩු දිශාවේද, යටි දිශාවේද, උතුරු දිශාවේද, දකුණු දිශාවේද, නැගෙනහිරද, බස්නාහිරද සැහැල්ලුව තියෙන්නේ? ආ, සැහැල්ලුව හොයවක්වත් හොයලා හොයාගන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉතින් නිවන කියන්නේ තේකමයි, සැහැල්ලුවනේ. ඒ සැහැල්ලුව කොහොමද අපි හොයාගන්නේ? අතේ තියෙන දෙයක් බිමින් තියනවා, ඔළුවේ තියෙන දෙයක් බිමින් තියනවා, කරේ ඉල්ලගෙන ඉන්න බෑග් එක බිමින් තියනවා. එතකොට ලැබුණ දෙයට අපි කියන්නේ මොකද්ද? සැහැල්ලුව. නමුත් සැහැල්ලුව බෑග් වල දාලා ගෙනියන්න පුළුවන් කම නැහැ. කොහෙවත් හංගල තියන්න පුළුවන් කමකුත් නැහැ. එහෙම අරයි යන්න පුළුවන් කමකුත් නැහැ. දැන් හොඳට තේරුම් ගන්න නිවන කියන්නේ මොකද්ද කියලා. නේ නේ. දැන් ඔය අනුසාරයෙන් නිවන කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ඕන. අන්න නිවන. ඒ නිසා නිවනත් එහෙ මෙහෙ ගෙනියන්න බෑ, බෑග් වල තියාගන්න බෑ, හංගල තියාගන්න බෑ. එහෙමනම් අපි ළඟ තියෙන අඩුව මිත්‍යා දෘෂ්ටිය, වැරදි දැකීම, මිත්‍යා සංකල්පය, මිත්‍යා වචනය අපි අතහරින්න ඕන. එහෙම නැත්නම් බිමින් තියන්න ඕන. දැන් මේක හරියට තේරුම් කරගන්න බැරි වෙච්ච ස්වාමීන් වහන්සේලා, ඒ වගේම අපේ උපාසක උපාසිකාවනු මේ වෙනකොට විශාල ප්‍රමාණයක් මහන්සි වෙනවා, දුක් විඳිනවා. නමුත් ඒක අවබෝධ කරගන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් අපිට ඒක බොහොම හැමින් තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න ඕන. හැම දෙයක්ම දැනගෙන එක දෙයක් එක තැනක අඩු වෙනවා. එහෙම අඩු වුණාම සිද්ධ වෙන දේ තමයි ඒ නිසි ක්‍රියාකාරීත්වය. ඒකෙන් ප්‍රයෝජනෙට ගන්න බෑ. උදාහරණයක් වශයෙන් කිව්වොත් රෙදි මහන මැසිමක්, මැසිමේ ඔක්කොම නිෂ්පාදනය වෙලා එනෝ, ඉති කඩු නිෂ්පාදනය වෙන්නේ නැහැ. රෙදි මහල ඉවරයි. ඒවා භාවිතය කරන්න සිද්ධ වෙන්නේ වාහන වලට අඩ හැටියට තමයි භාවිතාවට ගන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒක වෙන දෙයකට පාවිච්චි කරන්න බෑ. ඒ වගේ සද්ධර්මයේ කොහොම තිබිලා අත්‍යවශ්‍ය වෙන කාරණා එකක් අඩු වුණොත් එහෙම මොකද වෙන්නේ? ඒ විශේෂ ඥාණයටපත් වෙන්නේ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේලා කියන ධර්මයන් වල කොහොම හරි ගොඩක් ස්වාමීන් වහන්සේලා ප්‍රසිද්ධ හඳුරු කියන කොහොම හරි, හැබැයි එක තැනක පුඩා ඉදිකටුවක් වගේ දෙයක් අඩු වෙනවා. මොකද හේතුව? ඒවා ප්‍රත්‍යක්ෂව නොකියන නිසාත්, ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති නිසාත්. ප්‍රත්‍යක්ෂ කරගත්තේ නැති කෙනෙක් කරන අනුශාසනයකින් නිවන් දකින්න පුළුවන්ද? කවමදාකවත් බෑ. ඔබවලු මන අහන්න ඕන. මාර්ගඵල සත්‍යයක් අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් ඇරෙන්න වෙන කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නෑ. වෙන කෙනෙක්ගෙන් අහලා හරියන්නේ නෑ. අපේ අය පුරුදු වෙලාම ඉන්නේ මේ සිල්වතුන්, ගුණවතුන්, නැනවතුන් මනින්න එක්තරා කෝණයකින්. එයා කතා කරන විදියෙන්, යන වාහනෙන්, බඳින උරලෝසුවෙන්, ඉගෙනගත්ත විශ්වවිද්‍යාලයෙන් මේ මනින්න හදනවා. එහෙම කරන්න පුළුවන්ද? එහෙම වෙන්නේ නැහැ. ඔය ත්‍රස්තවාදීන් බිහි වෙලා ඉන්නේ ඕනතරම් විශ්වවිද්‍යාලවලින්. ඈ, ත්‍රස්තවාදී නායකයෝ බිහි වෙන්නේ ඒවයින්. ඒ නිසා එහෙම කෙනෙක්ගේ තියෙන ඥානය, උගත්කම ඒවා මනින්න යන එක හරි වැරදි. පැවතුම් වලින් එහෙම මනින්න පුළුවන් කමක් නැහැ. ගති පුරුදු වලින් කතා කරන ශෛලීන් විදියෙන් අනේ එයා හරි ශාන්තව කතා කරනවා, හරි හොඳින් කතා කරනවා, හරි ගෞරව සම්පයුක්තව කතා කරනවා කියලා අර මතු පිටින් රැවටෙන ප්‍රමාණය ලංකාවේ වැඩි. ඒක හරිම අවාසනාවන්ත සිද්ධියක්. ඒක නිසා තමයි සිංහල යමෝඩයා කියලා වහරක් ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිවම මෝඩයි. ඇත්තටම සිංහල යමෝඩයි ගැඹුරින් දකින්න දන්නේ ඕනම ආගමික සංකල්පයක්, ජාතික සංකල්පයක්, දේශපාලනික සංකල්පයක් ඉක්මනින් වැළඳගෙන පොවන්න පුළුවන් හරිම දුර්වල පිරිසක්. ඒක පැහැදිලිවම පැහැදිලියි. එක පාට මම පටන් ගත්තොත් ලංකාවේ නෙමෙයි, ඉන්දියාවෙත් නෙමෙයි, බුදුහාමුදුරු හරියටම ඉපදුනේ ඉතියෝපියාවේ. ඉතියෝපියාවේ මේ දවස්වල පුරා විද්‍යාත්මක දේවල් හම්බුණා. මාත් එක්ක ඉතියෝපියාවේ යන්න කට්ටිය එනවා. හදන්න පුළුවන්. ආවහාම මේ ට්‍රැවල් ඒජන්සියක් දාලා වැඩේ පටන් ගන්න පුළුවන්. ඉතියෝපියාව වන්දනා කරන්න. ඒ නිසා එවැනි විදියට නවත්තන්න පුළුවන් හරිම මේ දුර්වල ඥානයක් තියෙන අතරින් මේ යම් පිරිසක් ඉන්නවා චාරශීලී බුද්ධයකින් නැගී හිටින්නට පුළුවන්. අන්නේ පිරිස තමයි මේ අපිට අවශ්‍ය කරලා තියෙන්නේ. අපි හිතන්නේ මේ ස්ථානෙට එන්නේ ඒ වගේ පිරිසක් කියලා. නැත්තම් මේගොල්ලෝ තරහ වෙනවනේ. ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම කියලා. තවන් දිහා බලන්න, විචාරශීලිය බලන්න. කිසි දෙයක් පිළිගන්න එපා. මං කියන ඒවා පිළිගන්නත් එපා, පිට කවුරු හරි කියපු දේවල් පිළිගන්නත් එපා. තමන් තමාගේ ජීවිතය තුළ ආත්ම ගවේෂණය තුළ විද්‍යාඥයෙක් වෙන්න, මනෝවිද්‍යාඥයෙක් වෙන්න, පරීක්ෂකයෙක් වෙන්න. එහෙම පරීක්ෂකයෙක් නොවි මේ නිවන් මඟ තෝරගන්න බෑ. ඒ පරේක්ෂකයට අවශ්‍ය කරන දැනුම අධ්‍යාපනයයි අපි ලබා දෙන්නේ. ඔබ දිහා බලන්න නිදහස. ඔබ දිහා බලන්න නොඇලීමෙන්, නොගැටීමෙන් බලන්න. ඇයි? ඇලීම ගැටීම කියලා කියන්නේ ඔබ හදාගත්ත දෙයක්. ස්වභාවිකත්වයේ තමයි නොඇලීම, නොගැටීම. ඒක තමයි මනසේ ස්වභාවිකත්වය. ඇලෙන්නේ ගැටෙන්නේ කොහොමද? ඒක තමන් හදාගත්ත විදිය. දැන් එකම වර්ණයකට දෙන්නේ කැමතිද? නැහැ. එකම රසයකට දෙන්නේ කැමතිද? නැහැ. එකම දිශාවට දෙන්නේ කැමතිද? නැහැ. කොළඹට හැමෝම කැමතිද? නැහැ. ගමට හැමෝම කැමතිද? නැහැ. ඉතින් මේ රුචිකත්වය කියන එක පහළ වෙන්නේ යථා ස්වභාවයක් නෙමෙයි, ඒක පුජ්‍යල ස්වභාවයක් මත. ඒ නිසා ඇලීමෙන් ගැටීමෙන් තොරව තමා දිහා බලන්න. එතකොට සත්‍ය තේරුම් කරගන්න හැකියාව තියෙනවා. දැන් සත්‍ය කියලා කියන්නේ අපේ හාමුදුරු යම් යම් අය උගන්වපු බොරු එහෙම නෙමෙයි. දැන් සත්‍ය කියලත් බොරු උගන්වනවා. ඔන්න එක්කෙනෙක් චතුරාර්ය සත්‍ය කියන්නේ මේකේ කියලා උගන්වනවා. තව එක්කෙනෙක් චතුරාර්ය සත්‍ය කියන්නේ මේකේ උගන්වනවා. ඒව සත්‍යද? ඒව සත්‍ය නෙමෙයි. සැබෑ සත්‍ය ඇති තැන පින්නතුනේ එකකුත් නෑ, දෙකකුත් නෑ, තුනක් හතරකුත් නෑ. එවනු සත්‍ය ගොඩක් වෙනවනේ. ඒ වගේම සත්‍ය ඇති තැන සත්‍ය කියන හා බොරු කියන වචන දෙකම නැහැ. සත්‍ය හා බොරු කියන වචන දෙකම නැහැ. දැන් මේක කලින් අහලා ඇති බණක් වගේ ඇහෙන්නේ නැද්ද ගොඩාක් අයට? ඇහෙනවනේ. දැන් මේක කලින් අහලා නැන කවුරු කියලා නැ මේ හඳ මොනවද මේ කියවන්නේ? අපි අහවු නැති ඒක තමයි කියන්නේ පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. ඇත්ත වශයෙන්ම මේ පෙර නොඇසූ ධර්මය මේ ලංකාද්වීපය තුලත් අවුරුදු 100 ගාණක් 1000කට ආසන්න ප්‍රමාණයක් වෙරළිලාම තිබුණා. ඒකට හේතුව සූක්ෂම උපක්‍රමයකින් බුදුහාමුදුරුවන්ගේ නම පෙන්නලා බුදුහාමුදුරු වරුණා කරලා Hindu දහම උඩින් දාලා ගියපු නිසා. දැන් Hindu ආගම හොයාගන්නත් බෑ, බුද්ධ ආගම හොයාගන්නත් බෑ, පුඩ් සැලඩ් වෙලා තියෙනවා. ඉතින් අපේ උපාසක අම්මලා Hindu ද කියන්නත් බෑ, බෞද්ධ ආගමේද කියන්නත් බෑ. මන් දන්නේ අදහන් නැති ගන්න වෙන ආගම කියන්න නම් එකයි තියෙන්නේ. අපේ ඇයිට 33 කෝටියක් ආගම් තියෙනවා. 33 කෝටියම අදහනවා. අර අම්මත් අදහනෝ, මේ අම්මත් අදහනෝ, අර දෙයියොත් අදහනෝ, මේ අනේ මන් දන්නේ අදහන් නැති දෙයියෙක් ඉන්නවද කියන එකයි ප්‍රශ්නේ. කමක් නැහැ. ඒත් සෙතක් නැහැ. ඒ ඔක්කොම දෙයියෝ අදහනෝ. ඒත් සෙතක් නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. තමන් අදහන්න. තමන් අදහන්න. ඒක තමයි වැදගත්. දැන් බලන්න ධර්මයත් සමග ඔබ තුළට පිවිසලා නිහඬ වෙන්න සිත කය වචනය සංසුත් කරගෙන. මෙන්න මේ ගුණය ඔබ තුළ තියෙනවද කියලා බලන්න. මට පුළුවන් ද මම නොවේ භාවනා කරන්න? මට පුළුවන් ද මම නොවේ අසන්න? මට පුළුවන් ද මම නොවේ ඇවිදගෙන යන්න? මට පුළුවන් ද මම නොවේ ආහාර ගන්න? මට පුළුවන් ද මම නොවේ හුස්ම ගන්න? මට පුළුවන් ද මම නොවේ හිතන්න? මට පුළුවන් ද මම නොවේ දකින්න? බලන්න මේ ධර්මය ඔබ ළඟ තියනවද කියලා. අනුගත වෙන්න ඕන ධර්මයට, අනුගත වෙන්න ඕන. ඊට අනුව හැදෙන්න ඕන, සැකසෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දිනක් වැඩම කරමින් අහනවා, ආයුෂ්මතුනි ඔබට පේනවද මම බුදුරජාණන් වහන්සේ වඩිනවා? මහන්සේ දේශනා කරනවා, ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැහැ. පේනවද බුදුරජාණන් වහන්සේ දාහන වැළඳනවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැහැ. පේනවද බුදුරජාණන් වහන්සේ සැතපෙනවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැහැ. පේනවද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා? ස්වාමීනි මට ඉබන්දක් පේන්නේ නැහැ. නමුත් ඔබ දකින්න බලාපොරොත්තු වෙන්නේ දානි වළඳන, වඩින, නෙළුම් මල් උඩින් යන, ප්‍රාතිහාර දක්වන අර විහාර මන්දිරයේ ඉන්න බුදුහාමුදුරු කෙනෙක්. ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරුවන්ගේ සැබෑ ජීවිතේ එහෙම නෙළුම් මල් උඩ අර විහාර මන්දිරයේ ඉන්න තරම් මනස්කාන්ත බාහිර ජීවිතයක් උන්වහන්සේට තිබිලා නැහැ. තාම දුෂ්කර කරකස ඉන්දියානු පරිසරයක ජීවිතයක් තිබුණේ. එහෙමනම් බුදු කෙනෙක් දාන වළඳද්දි දකින්න පුළුවන්ද? බෑ. පිණ්ඩපාත වැඩිදි දකින්න පුළුවන්ද? බෑ. එහෙමනම් අද සිටියත්, එදා සිටියත් ලෞතර බුදු කෙනෙක් දකින්න ඕන දහම් මැසෙන්, සදහම් මැසෙන්, විමුක්තිය ඇසෙන්, මිස මස්සසින් දකින්න පුළුවන් කම නැහැ. හැබැයි ඒ බුදුරජාණන් වහන්සේ අදත් දකින්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ අදත් දකින්න පුළුවන්. අප්පටිම බුදුරජාණන් වහන්සේ ඔහු දැකලා තියෙනවා. ප්‍රතිමාවේ බුදුහාමුදුරුව අපි දැකලා තියෙනවානේ හැම තැනම දකින්න. ඒක හොඳයි. තිබුණනේ සම්මුති ශරීරයක් තිබුණා, ප්‍රතිමාවක් තිබුණා. ඒ කාලෙවත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයට ස්වરૂපයට සමාන විදියට විෂ්ම කර්මයා විසින් මවපු දේවල් තිබුණා. පිරුණම් මංචකේ එහෙමත් ඒ වගේ විදියට නෙලාපු හොඳ ඒ පිරිම වහන්සේලා ඒ විදිය ස්වභාවයක් ගත්තා. ඒ කාලේ තිබ්බ පිළිම නිර්මාණ හරියට තිබ්බා. ඒක තමයි ෆොටෝ ගැහිල්ල වෙනකොට තිබ්බේ. ඒක චිත්‍ර ඇඳීමයි පිළිම නිර්මාණය තිබ්බා. ඉතාම දක්ෂ විදියට ඒ කාලේ කලාකරුවා කළා. එතකොට ප්‍රතිමාවේ බුදුහාමුදුරුව අපි දකිනවා. අපි දැක්කේ නැති කවුද? ප්‍රතිමාවක් නැති. අප්පටිම කියන්නේ ප්‍රතිමාවක් නැති, ෆොටෝ එකක් නැති, චිත්‍රයක් නැති, පිළිරුවක් නැති කියන එකයි අප්පටිම කියලා කියන්නේ. දැන් අප්පටිම බුදුරජාණන් වහන්සේ දකින්න ඕන. අප්පටිම බුදුරජාණන් වහන්සේ කෙනෙක් කොහොම දකින්නේ? ප්‍රතිමාවකින් තොර බුදුහාමුදුරුව ඇස්වලින් දකින්න පුළුවන්ද? ඇස්වලින් දකින්න බෑ. හරි, එහෙනම් මොකකින්ද අපි දකින්න ඕන? කොමකින්ද අපි දකින්න ඕනේ බුදුහාමුදුරුව? දැන් මේ බුදුහාමුදුරුව හොඳයි දැන් දැක්කනේ. දැන් අපි අපිටම බුදුහාමුදුරුව දකින්න ඕන. මේක වැඩක් නැහැ. ඒක හොඳයි කියන එක නෙමෙයි කියන්නේ. නැත්තන්නේ දැන් අපිටම බුදුහාමුදුරුව දකින්න ඕන. ඇයි අපි අපිටම බුදුහාමුදුරුව දකින්නේ? ඒ දැකීම තමයි පරමාර්ථ දැකීම. නිවැරදි දැකීම, ධර්මානුකූලව දැකීම කියලා බුදුහාමුදුරුව අගය කළේ ඒකයි. ඒ නිසා අපරිම බුදුරජාණන් වහන්සේ දැන් බලන්න ඕන අපි ඇස් වලින් කරකවල බලන්න ඕන කොහොමද මේ පිළිරුවක් නැති බුදුහාමුදුරුව, ෆොටෝ එකක් පින්තූරයක් නැති බුදුහාමුදුරුව කොහොමද මන් දකින්නේ ඇහෙන්? ඉතින් බුදුරජාණන් වහන්සේ දැකලා නේද වන්දනා කරන්න ඕන? අපරිම බුදුරජාණන් වහන්සේ දැකපු සියලු දෙනාම එකම විදියට බුදුහාමුදුරුව දකිනවා. ඒත් ප්‍රතිමාවෙන් බුදුහාමුදුරුව දිහා බලන කට්ටිය එකම විදියටද දකින්නේ? නෑ. එක එක රටේ අය බුදුහාමුදුරුව දිහා බලන්නේ එක එක විදියට. සමහර සුදු ජාති ප්‍රේම පුරාවස්තු එහෙම අරගෙන ගිහිලා තියාගෙන ඉන්නු ගෙදින් විසුතුරු දෙයක් හැටියට. එයා ඒ දකින්නේ ඒක කලාත්මක නිර්මාණයක් හැටියට මිස බුදුහාමුදුරන්ගේ බුද්ධ ගුණයක් නැහැ. ඒ නිසා අපි එක එක විදියට දකින අර ප්‍රතිමාවේ බුදුහාමුදුරු නෙමෙයි අපිට අවශ්‍ය කරන්නේ, සංකල්ප බුදුහාමුදුරු නෙමෙයි, මේ සංකල්ප වලින් තොර බුදුහාමුදුරු දකින්න ඕන. සංකල්පයන් නිසානේ නේද? තායිලන්තේ බුදුහාමුදුරුව එක විදියක්. එහෙමද? එහෙ බුද්ධ සංකල්පේ විදිය. චීනේ බුදුහාමුදුරුව තව විදියක්. රවුල්ගස් දේකුත් තියෙනවා. නේද? ඊට පස්සේ ඒ බුදුහාමුදුරුව එක විදියක් තියෙනවා. ඊට පස්සේ ලංකාවේ බුදුහාමුදුරුව තව විදියක් තියෙනවා. ඉන්දියාවට යනකොට තව පොඩ්ඩක් වෙනස් වෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් නේපාල වගේ යන ඒ වෙනස් වීම නැතෙන ඒ බුදුරජාණන් වහන්සේ නෙමෙයි අපි දකින්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ දකින්න වන්දනා කරන්න, ගරු කරන්න. හැබැයි ඒ අතරම ඔබ දකින්න ඕන කවුද? අප්පටිම බුදුරජාණන් වහන්සේ. දැන් විචාරශීලී බුද්ධයක් තියෙනවා නම් කොහොමද මේ අප්පටිම බුදුහාමුදුරු දකින්නේ? දැන් කල්පනා කරලා බලන්න ඕන. ඇස නිරෝධ කිරීමෙන් තමයි මේ අපටිම බුදුහාමුදුර අපිට දකින්න පුළුවන්. ඇස කියලා කියන්නේ මොනවද? දෘෂ්ටි. ඇස කියන්නේ කුමක්ද? උපාදානය. ඇස කියන්නේ කුමක්ද? දුක. දුකට හේතුව. ඇස නිරෝධ කළා කියලා කියන්නේ මොකන්ද? රූප උපාදානය දුරු කළා. සංඥා උපාදානය දුරු කළා. සංකාර විඥාන උපාදානය, වේදනා උපාදාන දුරු කළා. දුක දුරු කළා. කාලේ උපාදානයෙන් දුරු කළා. ඇස නිරෝධ වුණා. ඇස නිරෝධ වුණා ඊට පස්සේ පෙනීමත් නිරෝධයි. දැන් ඇසේ රූපයක් තියෙනකොට පේන දේ නිරෝධ වෙන්න විදියක් නැහැනේ, පේන්නේත් රූපයක්. සරල සිද්ධාන්තේ තමයි ඔය අවකන්නාඩි තියෙනවා, රෝස පාටට පේන ඒවා තියෙනවා, කළු පාටට පේන ඒවා තියෙනවා, ගින්දර පාටට පේන ඒවා තියෙනවා, එක එක කහ පාටට පේන පරිසරේම තියෙනවා. ඉතින් ඒක ඒකට ඇසේ තියෙන කන්නාඩිය මොකද්ද පේන්නේ? එහෙමයි. ඒකට හැම කෙනෙක්ගේම ඇහි දෘෂ්ටියක් තියෙනකොට මොකද වෙන්නේ? එයාට ඒ දෘෂ්ටියෙන් ලෝකෙ පේන්නේ ඇත්ත පේන්නේ නැහැ. ඒ නිසා බෞද්ධ කන්නාඩිත් ගලවන්න, කතෝලික කන්නාඩිත් ගලවන්න, මුස්ලිම් කන්නාඩිත් ගලවන්න, තමන් ඉස්සෙල්ලම මිනිස්සෙක් වෙන්න. ඔයගොල්ලෝ ළඟ මිනිස්ස කන්නේ නැහැනේ. මුස්ලිම් අය ළඟ මිනිස්ස කන්නේ නැහැ. බෞද්ධය ළඟ මිනිස්ස කන්නේ නැහැ. කතෝලිකයා ළඟ මිනිස්ස කන්නේ නැහැ. ජෛන හින්දු කාරය ළඟ මිනිස්සකම නැහැ. තියෙන ආගමික කම. ඈ? ඒගොල්ලෝ ළඟ තියෙන්නේ මුස්ලිම් කම. ඒගොල්ලෝ ළඟ තියෙන්නේ කතෝලික කම. ඒගොල්ලෝ ළඟ තියෙන්නේ බෞද්ධ කම. ඔය සියලු දෙනාම ලෝකෙට හිරිහැරයක්. හරදරයක්. යුද්ධ ප්‍රශ්න හැමතිස්සෙම අටගන්නේ ඒකයි. ත්‍ස්තවාදය. මම නෙමෙයි සමහර අය කියන්නේ, මම මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න ඕන? නැත්තම් මාගේ පස්සේ ඉන්නේ හොයාගෙන. ඒ නිසා මහරයි කියනවම. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න තියෙන්නේ? අර කම්ම කියන ස්වභාවය නැති කරන්න ඕනේ. එක එක කම්ම, එක එක කම්. ඒ කම් කපලා දාන්න ඕන. ඒ කම් කපලා දාන්න කියන්නේ කම්ම කියන්නේ ක්‍රියා. කම් නෙමෙයි හොඳේ, මේක ආහාර කන්න නෙමෙයි. ඒ නිසා ඒ ක්‍රියාවන් නැති කරන්න ඕන, දුරු කරන්න ඕන, නිදහස් කරන්න. ඒක තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට නොපෙමුණු සීලය කියන එක වඩන්න, ඒක තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. එහෙම නැතු වෘත සීල නෙවෙයි. වෘත සීල නෙවෙයි. සීලනේ බුදුහාමුදුරු පංචශීලයේ පෙන්වුවේ ඒක මේ විරතියක්, අධ්‍යාත්මික නිදහසක් හැටියට මිසක් බාහිර වෘතයක් හැටියට නෙමෙයි. නමුත් පංචශීලය ගත්තෙත් ඇයි? ඒක බුදුහාමුදුරන්ගේ පැනවීමක් නොවුණත් එදා ඉන්දියාවේ තිබිච්ච සාධකයක් නිසා ඒ සාධකයේ තුලින් බුදුහාමුදුරු පෙන්වුවා. එනතු උත සමාදානයක් කරන්න කටයුතු කරේ නෑ. දැන් අපි අරගෙන තියෙන්නේ මොනවාද? බෞද්ධ සංකල්පේ. මේ සංකල්පය මොකද? සංකල්පය වේදනාවක්. සංකල්පය තුල දැවෙනවා. ඈ? අර ආගමික සංකල්පය, මේ ආගමික සංකල්පේ, සංකල්ප තුලින් මිනිස්සු දැවෙනවා. සියලුම මිනිස්සු එක මන්දකාරයකින්. මොකද්ද? සංකල්ප කියන අන්ධකාරය. දෘෂ්ටි කියන අන්ධකාරය. විශ්වාසයන් කියන අන්ධකාරේ. දැන් මං ළඟ විශ්වාස නැහැනේ පින්නතුනේ. මං කිසි දෙයක් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට මොකද තියෙන වාසිය? මං කිසි දෙයක් අවිශ්වාස කරන කෙනෙකුත් නෙමෙයි. ඇයි එහෙම වෙන්නේ? කිසි දෙයක් විශ්වාස නොකරන කෙනාට කිසි දෙයක් අවිශ්වාස වෙන්නේ නැහැ. නමුත් මේ ලෝකේ ඉන්නේ යම් කිසි දෙයක් විශ්වාස කරන, ඔන්න බුද්ධාගම විශ්වාස කරන, එහෙම නැත්නම් අල්ලා දෙයියෝ, එහෙම නැත්නම් ගෝඩ්, එහෙම නැත්නම් මහා බ්‍රහ්මන් විශ්වාස කරනවා. එතකොට ඒගොල්ලන්ට ප්‍රතිවිරෝධ ආගමකුත් බිහි වෙනවා. ඈ? අවිශ්වාස කරන පැත්තකුත් එයාට තියෙනවා. ඉතින් මට මේ ලෝකේ විශ්වාසයක් නැති නිසා කිසිම අවිශ්වාසයකුත් නැහැ. එතකොට මට හැම මිනිස්සෙකින් දිහාම බොහෝම විවෘතව බලන්න පුළුවන්. හැබැයි ඉතින් ආගම ප්‍රශ්නයක් නැතුව හොඳ සහ නරක කියන මිනිස්සු කොටස් දෙකම ඉන්නවා. ඒක වෙනම කතාවක්. ඒක භෞතික වෙන වෙන ප්‍රභේදන ගොඩාක් තියෙනවා. ඒක බුද්ධිමත්ව ඒක තේරුම් කරගන්න ඕනේ. ඒ නිසා මිනිස්සුලාග දැන් ගොඩනගන්න උවමනා කරන්න මොකද්ද අපි ගොඩනගෙන්න ඕන? කොතනද? මානව ධර්මයට. තථාගත ධර්මයට. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අන්නේ මානව ධර්මයේ තථාගත ධර්මය. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලත් ඉන්නේ ගොඩාක් දෙනෙක් මේ බුද්ධ ආගම අහන්න. ඈ කතෝලික කියන්නේ කතෝලික ආගම අහන්න. මුස්ලිම් කෙනා කියන්නේ මුස්ලිම් ආගම අහන්න කියලා යනවා. එහෙම අහන්න කියලා සත්‍ය අවබෝධ කරගන්න බෑ. නේද? සත්‍ය කියලා කියන්නේ පොදු දෙයක්. ඒක සියලු දෙනාටම සියලු ආගමික ජාතික වාර්ගික කුල මල වේද මොකාක්ත්ම නැති විවෘත දෙයක්. ඒ නිසා කෙනෙක් වෙලා බලන්න එපා. ඒක දිහා බොහෝම නිදහස්ව ස්වාධීනව විද්‍යාත්මකව බලන අපූරු කරුණාවන්ත බවක් ඒකේ තියෙන්න ඕන. එහෙම තියෙනකොට මෙයාට මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. අපි භෞතිකවාදී විදියට කිසිදු වෙනසක් නොකොට අධ්‍යාත්මිකව සම්පූර්ණයෙන් නිදහස් වෙන්නට පුළුවන්. මම ඉවත් කිරීමෙන් ඇස ඉවත් වෙනවා. මම ඉවත් කිරීමෙන් කන ඉවත් වෙනවා. මම ඉවත් කිරීමෙන් නාසය, දිව, ශරීරය, මන ඉවත් වෙනවා. මම ඉවත් කිරීමෙන් රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ඉවත් වෙනවා. මම ඉවත් කිරීමෙන් අතීතය, අනාගතය, වර්තමානය ඉවත් වෙනවා. සක්කාය දිට්ඨිය දුරු කිරීමෙන් ලෝකෝත්තර මගට මඟ පෑදෙනවා. ආත්ම දෘෂ්ටිය දුරු කිරීමෙන් ලෝකෝත්තර මගට මඟ පෑදෙනවා. ආත්ම දෘෂ්ටිය තියෙනකම්ම එයා ජාතිකයක, ආගමිකයක, වාර්ගිකයක බවට පත් වෙනවා. ජාතිකයක, ආගමිකයක, වාර්ගිකයක වෙලා කොහෙන් හරි ජරාවක් කාලා කියනවා ආගම් ඔක්කොම එකයි කියලා. නේද? කුඩුකාරයන්ගෙන් එහෙම වැඩියෙන්ම ජරාව කරන කට්ටිය කියන්නේ අනිත් ආගමිකයන්ටත් නිදහස තියෙන්න ඕන, ඔක්කොම ආගම් එකයි කියලා කියනවා. ඒ නිසා ඒ එතෙන්ට එන්න එපා. එතෙන්ට කවදාවත් අපි කවුරුවත් එන්න උවමනාවක් කරන්නේ නැහැ. මේක අහගෙන ඉන්න කිසි කෙනෙකුත් එතෙන්ට එන්න එපා. තුරුණුවන්ට විරුද්ධ වෙන අයට මං හිතන්නේ බුදුවරු දහස් ගාණක් උපදිනකම් අවීචි මහ නරකයේ ඉන්න සිද්ධ වෙනවාමයි. ඒක සානුකම්පිතව කියන්නේ තුරුණුවන් හෙලා දකින්න කටයුතු කරන්න එපා. එහෙම කළොත් ඔබට දැඩි රුධිර විපාක සසරේ ලබන්න සිද්ධ වෙනවා. ඒක ඔබම කරගන්න දෙයක, ඔබම කපා ගන්නවලේ, ඔබම යන ගමනක්. ඒක මේ බුදුහාමුදුරු කරන වැඩ නෙමෙයි. ඒක ඒ ආගම කරගන්න වැඩක්. ඒක අතිශයින් බහනකයි. යම් කිසි කෙනෙක් තුරුණුවන් අවබෝධ කරගත්තොත් එයාට සසරේම සතර අපායෙන් නිදහස් වෙන මාර්ගය ලැබෙනවා. සතර අපායට යන්නේ ඇයි? මමත්වයේ තියෙන දැටි රුදුරු බව නිසා, දුෂ්ටකම නිසා. දුෂ්ටකම නිසා. එනි දුෂ්ටකම නිසා. ඒ දුෂ්ට සිතට දරා ගන්න බෑ. මේක තමයි ස්වභාවය. මමත්වයේ දුරු වුණාට පස්සේ එයාට ලෝකේ ප්‍රඥාවෙන් නැමැති ආයුධයෙන් ජය ගන්නවා මිසක් කාමභෝගී ලෝකයක් යුද්ධ වෙදිලා ලබා ගන්න තරම්වත් එයාට අවස්ථාවක් නැහැ. හැබැයි යාට ප්‍රඥාව නැමැති තියෙන අවියෙන් අවශ්‍ය කරන ජයග්‍රහණය ලබා ගැනීමේ හැකියාවත් තියෙනවා. උපායශීලීව අර සුද්දන් ලංකාව අල්ලගත්තා වගේ නේ. පනතක් ගැහුවා, පනතක් ගහලා බොරුවට රැට්ටුවන වටලා අල්ලගත්තා. ඒ වගේ ක්‍රමයකට වැඩි දාල්ල ගන්න නේ. ඒ වගේ තමයි පොඩ්ඩක් මොලේ දෙන්න සිංහල ඉතින් කැවුම් කනවා මොඩයි කියලා සුද්ද කිව්වා ඉතින්. ඒ ආධාරණයි මේ. ඉතින් ඒ නිසා ඒක සම්පූර්ණ සාධාරණයි. ඉතින් ඒ නිසා ධර්මානුකූලව ජය ලබන්න පුළුවන්. ධර්මානුකූල උපායශීලීව ස්ථානෝදිත ප්‍රඥාවෙන් අඥානයගේ තියෙන අසාධාරණත්වය විසඳ ගන්න පුළුවන්. ඔබ මෙතෙක් දවස් රූප අතහරින්න පුරුදු වෙන්නේ නැති යම් යම් භාවනා වැඩසටහන් වලින් මේ ශරීරේ මස් තියනවා, ලේ තියනවා, ඇට ඇට මිදුළු තියනවා කී කියා. එහෙම නැත්නම් අනංග ශරීරවල තියෙන ඇට ඇට මස් නහර ගණන් කර කර ඉන්නේ නැති. ඒ හැම දෙයකින්ම ඔබේ සංඥාව තව තවත් අවුල් වුණා මිසක් සංඥා නිරෝධයක් ඇති වුණේ නැහැ. මේ දැන් දැනට ලංකාව ජනප්‍රිය භාවනාවන් වලින් කරන්නේ මනස අවුල් කරන එක, සංඥාව අවුල් කරන එක, ඍණාත්මක දෘෂ්ටිය පටවන එක, නාලිකා දාගෙන කරන්නේ ඒක. මාර්ගඵල ලබන අය නැහැ, අපි දෙන්නෙත් නැහැ. හැබැයි ඉඳලා හිටලා දෙන්න තුන් දෙනෙක් අංගොඩ යනවායි කියලා නම් ආරංචියක් එනවා ඒ වගේ තැන්වලින්. ඔව්. තමයි හාමුදුරුවොත් අපිට එක්කෙනෙක් දෙන්නෙක් හම්බුණා. ඔය ප්‍රසිද්ධම නාලිකාවක් තියෙන හාමුදුරු කෙනෙක් මෙහෙත් ඇවිල්ලා හිටියා පිස්සු වැටිලා මෙහෙත් ගන්නවා. පස්සේ මනුස්සයා ඔය එක එක තැන්වල දෙන්න ප්‍රශ්න වගේ අපෙන්ද වැටලා ගියා. එහෙම දේවල් වෙනවා. ඉතින් මහා විනාශයක් ඒ සිදු කරන්නේ ඒ ඇත්ත නොදැනුවත්කමට. සදාගත ධර්මයේ කියේ නොදැනුවත්කමට, අනවබෝධය නිසා මානසික මනෝවිද්‍යාත්මක න්‍යායන්වත් අඩුම තරමේ සිද්ධාන්තවත් පිළිබඳව නූතන නොතකා නොබලා ඔවුන් ඒ සිදු කරන්නේ මානසික පරිහානිය. ඒ පරිහානියෙන් ඒ සියලු දෙනාම දුගතියටපත් වෙන්නට ඉඩයි. කරන අය නොදැන කරන නිසා පොඩි සමාවක් තිබුණත් ඒත් සසර විශාල විපතකටපත් වෙනවාමයි. මොකද හෘද සාක්ෂියටවත් දැනෙනවනේ අඩුම තරමේ. ඒ නිසා ඒකාන්ත වශයෙන්ම සංඥාව පුරවන්න එපා. කිසි දෙයකින් සංකල්ප වලින් වචන වලින් සඤ්ඤාව පිරවීමෙන් තේරුමක් නැහැ. උපාදානස්කන්ධය ප්‍රහාණ කළ යුතුය. එහෙමනම් ඔබේ ගමන් මඟ විය යුත්තේ රූපය නෙමේ, වේදනාව නෙමේ, සඤ්ඤාව නෙමේ, සංකාරය නෙමේ, විඥානය නෙමේ. ඔබේ ගමන් මඟ රූප නිරෝධගාමී ප්‍රතිපදා, වේදනා නිරෝධගාමී ප්‍රතිපදා, සඤ්ඤා නිරෝධගාමී ප්‍රතිපදා, සංඛාර නිරෝධගාමී ප්‍රතිපදා, විඥාන නිරෝධගාමී ප්‍රතිපදා, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව වෙන්නේ නැද්ද? පංච උපාදානස්කන්ධා දුක්ඛා. එතකොට පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව නොවේද? එයයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. එයයි දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. විශ්වාස කරන්න එපා ඉන්ද්‍රිය ඥානය. ඉන්ද්‍රිය ඥානය දුක පිණිසයි තියෙන්නේ. ඉන්ද්‍රිය ඥානය ඇලීම් ගැටීම් පිණිසයි තියෙන්නේ. ඉන්ද්‍රිය ඥානය පුජ්‍යලත්වයේ ශක්තිමත් කිරීම සඳහායි ලැබිලා තියෙන්නේ, පහළ වෙලා තියෙන්නේ. එතකොට මේ ඉන්ද්‍රියන් වල තියෙන ප්‍රධාන කාරක දෙකෙන්ම නිදහස් වෙන මොකන්ද? ඇලීම ගැටීම. ඇලීම ගැටීම ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන්ද මේ ඉන්ද්‍රියන් වලින්? මුකුත්ම බෑ. ඒසා යමෙක් ඇලීම ගැටීම දුරු කරනවද එයා සමස්ත ඉන්ද්‍රියන්ගෙන්ම නිදහස් වෙනවා. එයා මෙය මෙසේ වේවා, මෙය මෙසේ නොවේවා කියලා හිතන්නේ නෑ. ඇලීම් ගැටින් දුරු කරන. ඇලීම් ගැටින් දුරු කරන කෙනාට සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා පහළ වේද? පහළ වෙන්නේ නැහැ. ඇලීම් ගැටින් දුරු කරන කෙනාට සංඥා පහළ වේද? නැහැ. ඇලීම් ගැටීම් දුරු කරන කෙනාට සංස්කරණය කරන්න උවමනාවේද? නෑ. අපි සංස්කරණය කරන්නේ ඇලීම සඳහා. සංස්කරණය කර කර විඳින්නේ. සංස්කරණය කර කර ගැටින්නේ. එතකොට ඇලීම් ගැටීම් දුරු කරන කෙනාට සංස්කරණය කරන්න ඕනේ. එතකොට විඥානයේ විජානනය දැනුම මතකයේ ඕවත් ඕන කරනවා. දැලෙන්න ඇලෙන්නයි ගැටෙන්නයි තමයි මේ දේ ගන්නෙ. ඒ කිසිවක් උමනා කරන්නේ නැහැ. ඊට පස්සේ ආගේ ගමම් මග මොකද්ද? නිරෝධ ගාමී පටිපදා. නිරෝධ ගාමී පටිපදා. පුජ්‍යලයක් නොවි පාරක් නැති ගමනක් දිශාවකට නොවැත්වුණු ගමනක් ආරම්භ කරනවා. ඒ තමයි විශ්වීය ගමනය. විශ්වයේ මොන පැත්තට ගියත් බස්නාහිරවත් නැගෙනහිරවත් නෙමෙයි. විශ්වයේ උතුර දකුණ කියලා එකක් නෑ. මේ මහ පොළොවේ ඉන්නකොට තමයි ලෙඩේ තියෙන්නේ. විශ්වයට ගියාම උතුර දකුණ කියලා එකක් නෑ. ඈ විශ්වයට ගියාම නැගෙනහිර බස්නාහිර කියලා එකක් තියෙනවද? විශ්වයට ගියාම නැගෙනහිර බස්නාහිරක් නෑ. ඒසා විශ්වීය ගමන. එහෙනම් මේ ලෝකයෙන් එතරට ගියාම මේ ලෝකයේ තියෙන සම්මත එකක්වත් නෑ. එමුණාට අපි ලෞකික ලෝකේ ජීවත් වෙද්දී උතුරු නැගෙනහිරේ විදියට පාවිච්චි කරන්න ජීවත් වෙන්න. නමුත් ඥානනය දර්ශනය තුළ අකාලිකයි. අකාලිකයි. මේ පැය 24ක දුක් විඳින කොටු වෙච්ච කුඩා තප්පර විනාඩි පැය කියන කටුවල සිර වෙච්ච ජීවිතයෙන් නිදහස් වෙනවා. දැන් අපි හිර වෙලා ඉන්නේ කොහෙද? පැය 24ක කාලය තුල සිර වෙලා දුක් විඳිනවා. ඔරලෝසු කාටත් කරගෙනවා, අපිත් කරගෙනවා. ඔරලෝසු ගන්න රවුම යනවා, අපි තේ උදේ පාන්දර ගෙදරින් දුවනවා, ආයෙ කිටි කිටි කාලා වැඩ කරනවා, ආයෙ හන්දෑව වෙනවා, ආයෙ ඉඳා ගන්නවා, ආයෙ දුවනවා. ඔරලෝසු කට්ට වගේම තමයි අපි. අපිත් රවුමක් ගිහිල්ලා එනවා, ඒගොල්ලොත් එයාත් රවුමක් යනවා. ඒ නිසා ඔරලෝසුව නතර කරන්න ඕන. ඔරලෝසුව නතර කරන්න ඕන. අකාලික ඔරලෝසුවක් හයි කර ගන්න ඕනේ. අකාලික ඔරලෝසුව වයින් කරන්න ඕනේ නැහැ, බැටරි දාන්න ඕනේ නැහැ. ඇයි? අකාලික ඔරලෝසුවේ තප්පර කටු නැහැ, විනාඩි කටු නැහැ, පැය කටු නැහැ. ඉතින් බැටරි දාන්න ඕනේ නැහැ නේ. වයින් කරන්න ඕනත් නැහැ. ඉතින් ඒ ඔරලෝසුවක් ඉතින් ඇයි අපි හදාගන්නේ? මේ ඔරලෝසුව හොඳයිනේ. ඉතින් ඒක හොඳයි කියලා ඉන්න කට්ටිය ඉතින් ඒ ඔරලෝසුවේ ඉන්න. ඒ ඔරලෝසුවේ ප්‍රශ්නයක් තියෙනවයි කියලා තේරුම් ගත්ත අය තමයි මේ ඔරලෝසුව ගන්න ඕන. දුක්ඛ සත්‍ය තේරෙන කට්ටිය තමයි මේක රැස් වෙන්නේ කොහොමද, සමුදේ වෙන්නේ කොහොමද කියලා හොයාගන්නේ. එතකොට ධර්මය දන්නේ මෙයා කාලයේ දුකයි. රූපයේ දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංකාරය දුකයි, විඥානෙ දුකයි කියලා තේරුම් ගන්නවා. මේ මනස දුකයි, පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා තේරුම් කරගත්තට පස්සේ මේ ඉක්මනින්ම මොකද ගන්න? මේක දුකයි දුකයි කියලා හැඩේට කියෝ කියෝ ඉන්න නෙමෙයි තියෙන්නේ. දුකෙන් නිදහස් වෙන්නට තමන්ගේ ඥානය මෙහෙවර. රූපේ නතර වෙලා ධර්මයේ වඩන්න ගොඩාක් ගිහිපින්න තුන්නත් පැවිදි භික්ෂුන් වහන්සේලාට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ රූපේ අල්ලගෙනමයි භාවනා කර දෙන්නේත්, කර්මස්ථාන දෙන්නේත්, කර්මස්ථාන වඩන්නේ. හොඳටම කර්මස්ථාන වැඩෙවුවාම අවසාන කාලේ රෙදි බිලිට් නැතුව හරේ මෙහෙ ඇවිදින මට්ටමට ඇවිල්ලා තමයි මේ යන්නේ. එහෙම කට්ටි ඉන්නවා. එහෙම වුණාම ආරණ්‍ය වල එහෙමනම් අර ඈත හාමුදුරු වෙනවම කුටියක ඈත් කරලා තියෙනවා. ඈත් කරලා තියලා එතෙන්ට ගිනිල්ල දෙනවා කෑම බීම ටික. මොකද දානශාලාවට ආවොත් විසුනතරවනේ. එහෙම දැනුත් අපිටත් හම්බෙලා තියෙනවා, අපිත් දැකලා තියෙනවා. හිටපු ගමන් බගබග ගාලා hina වෙනවා හාමුදුරු කෙනෙක් ඉන්න නිසා. මේ හාමුදුරු දානශාලාවේ තයෙන් hina වෙනවා. ඒක මානසික මේව එකක් නිසා. ඉතින් උන්වහන්සේව ඒ නිසා ගෙන්නන්නේ නැහැ ඇතින් තියලා තියෙනවා. ඒකට හේතුව සමහරලාට භාවනාම කරලා. අපිත් ඔය හැම භාවනාවක්ම කළා. පිස්සුන වැඩි යන්තම් බේරුණා. යන්තම් බේරුණා. අනිකේ වයි මිදිලා කටයුතු කළා බොහොම අමාරුයි. නැත්තම් ඉවරයි. මානසික ශක්තියක් තිබිච්ච හින්දා විචාරශීලී බුද්ධියකින් මනස යන්නේ කොහාටද කියලා ටක් ගාලා තේරෙනකොට අපි මේ මනස හැඩගස්සලා හදාගන්නවා. සමහර අයට ඒ මානසික පාලනය නැති අය ඉන්නවා. ඒගොල්ලෝ ටක් ගාලා අහු වෙනවා ඒක. මට කළ හැක්කේ කුමක්ද? මට නොකළ හැක්කේ කුමක්ද? බලන්න මට කරන්න පුළුවන් දේවල් ටික ලයිස්තුවක් හදන්න, මට කරන්න බැරි දේවල් ටික ලයිස්තුවක් හදන්න. මට කියලා මෙතන කතා කරන්න මමත්වයට. දැන් ඔබට හඳට යන්න බැරි වුණා. නමුත් මමත්වයක් ඇති මිනිස්සේ කවුරු හරි හඳට ගිහිල්ලා තියෙනවනම් ඒ කියන්නේ මමත්වයට හඳට යන්න පුළුවන් කියන එක. හඳට ගියයි කියන එක බොරු කතාවක් කියලා කියන එක අපි දන්නේ. රංගපෑමක් කියලා කියනවා. ඒ කෙසේ වෙතත් මමත්වයට කළ හැකි හා මමත්වයට නොකළ හැකි දේවල් මට එකක් දෙකක් කියන්න බලන්න. මමත්වයට කරන්න බැරි දේවල් මොනවද කියලා තමන්ට හිතෙනවා නම් බලන්න ඒ සිතුවිල්ල පහළ වේද කියලා. මමත්වයට මොනවද කරන්න බැරි? මමත්වයට කරන්න බෑ අපපටිම බුදුහාමුදුරු දකින්න බෑ. මමත්වයට බෑ සංඥා නිරෝධය දකින්න. මමත්වයට බෑ සංඛාර නිරෝධය දකින්න. මමත්වයට බෑ විඥානයේ නිරෝධය දකින්න. මමත්වයට බෑ අකාලිකත්වය දකින්න. මමත්වයට බෑ ලෝකෝත්තරත්වය දකින්න. මමත්වයට බෑ නිවන දකින්න. මමත්වයට බෑ මහරහතන් වහන්සේලා නෙමෙයි ආර්ය ශ්‍රාවකය දකින්නත් බෑ. ඒ කියන්නේ පළවෙනි ආර්ය ශ්‍රාවකය දකින්නත් බෑ මමත්වයට. ඔබේ මමත්වයට දකින්න පුළුවන් කොස් දෙල් පොල් හාල් පරිප්පු වලබතල පාන් විතරයි. ඒ වගේ දඟ දඟ ඉන්න කකා ඉන්න තියෙන්නේ ඈ ඈ. ඉතින් ඒ නිසා ඔබේ මමත්වය ඔබ දුරු කරන්න ඕන. කොහොමද මමත්වය දුරු කරන්නේ? ඇස උපාදාන කරන්න එපා. උපාදාන කියන්නේ ඇසට බැඳින්න එපා, ඇස අල්ලගන්න එපා, ඇස අල්ලන්න එපා. කන උපාදාන කරන්න එපා, කන අල්ලන්න එපා. නාසය උපාදාන කරන්න එපා, නාසය අල්ලන්න එපා. ඇස දිව උපාදාන කරන්න එපා, දිව අල්ලන්න එපා. ශරීරය උපාදාන කරන්න එපා, ශරීරය අල්ලන්න එපා. මන උපාදානය කරන්න එපා, මන අල්ලන්න එපා. සියුම් වශයෙන් හෝ දැඩි වශයෙන් අල්ලා නොගන්න. දැනෙන සැහැල්ලුව අතහරින්න. සම්පූර්ණයෙන්ම මනස විවෘත කරන්න. අතහැරීමත් අල්ලා ගැනීමෙනුත් වලකින්න. අතහැරීමත් අල්ලා ගැනීමෙනුත් වලකින්න. වෙනාන් කාර්යයකටද නොවැටෙන්න. මෙම කාර්ය කරන්නේ කෙසේදැයි සිතමින් කාලය ගත නොකරන්න. අල්ලා ගැනීමෙනුත් අතහැරීමෙනුත් වලකින්න. බැලීමෙනුත් වලකින්න. නොබලා සිටීමෙනුත් වලකින්න. පාලනයෙන් තොරව හෝ පාලනයෙන් යුතුව නොසිටින්න. පාලනයෙන් තොරව නොසිටින්න. පාලනයෙන් යුතුව නොසිටින්න. පුජ්ජලත්වය මැදිහත් කොට කිසිදු කර්තව්‍යයක් නොකරන්න. පුජ්ජලත්වයෙන් කිසි විටක ධර්මයට නොපිවිසෙන්න. පුජ්ජලත්වය යොදවන හැම අවස්ථාවකින්ම ඔබ නිදහස් වන්න. මමත්වය යොදවන හැම අවස්ථාවකින්ම නිදහස් වන්න. කිසිවක් ලබා ගැනීමට තත් නොකරන්න. කිසිවක් අස්කිරීමට උත්සාහ නොකරන්න. කිසිවක් දෙස බැලීමට උත්සාහ නොකරන්න. යම් කිසි පාලනයක් සිදු කිරීමෙන් වලකින්න. පාලනයක් නොකර අතහැරීමටද උත්සාහ නොකරන්න. ඒ ආකාරයෙන් ධර්මය වඩන්න. කිසිවකට ඇලීමෙන්ද වළකින්න. කිසිවක් සමග ගැටීමෙන්ද වළකින්න. උපේක්ෂාවට නොපෙමිනෙන්න. ඒ ආකාරයෙන් ධර්මය වඩන්න. අස උපාදානය නොකරන්න. රූපය උපාදානය නොකරන්න. ඒ ආකාරයෙන් ධර්මය වඩන්න. ක්‍රියාව සංසිඳවන්න. ක්‍රියාවෙන් තොරවන්න. ක්‍රියාවෙන් නිදහස් වන්න. වාචික මානසික කායික ක්‍රියාවෙන් තොරවන්න. ක්‍රියාව ඉක්මවන්න. සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාව ඉක්මවන්න. රූප බැලීම අවසන් කරන්න. වේදනා විඳීම අවසන් කරන්න. සංඥා ගැනීම අවසන් කරන්න. සංස්කරණය කිරීම අවසන් කරන්න. දැනුම පරිහරණය කිරීම, විචාරණය කිරීම අවසන් කරන්න. මමත්වයේ සියලු ක්‍රියා අවසන් කරන්න. පුජ්ජලත්වයේ සියලු ක්‍රියා අවසන් කරන්න. සියල්ලගෙන් නිදහස් වීම සපයි. උපාදානය දුක් පිණිස පවතී. සියල්ල නිරෝධ කරන්න. ඉතිරි කර නොගෙන නිදහස් කරන්න. අශේෂ විරාග නිරෝධෝ. ශේෂයක්වත් ඉතිරි කර නොගන්න. කිසිදු සංඥාවක් ඉතිරි කර නොගන්න. කිසිදු ක්‍රියාකාරකමක් ඉතිරි කර නොගන්න. කිසිදු මනෝභාවයක් ඉතිරි කර නොගන්න. කිසිදු දෘෂ්ටියක් ඉතිරි කර නොගන්න. හිස් භවෙන් නිදහස් වන්න. නොසිස් භවෙන් නිදහස් වන්න. සංඥා ජනිත කිරීම නතර කරන්න. අනාගතය, අතීතය, වර්තමානය ග්‍රහණය කිරීමෙන් වළකින්න. පුජ්‍යලත්වයේ තුලින්ම ධර්මයේ තේරුම් ගැනීමට උත්සාහ නොකරන්න. පුජ්‍යලත්වයේ අතහැරීමෙන් ධර්මයේ ප්‍රකට වන බව කල්පනා කරන්න. ඔබ කිසිවෙක් නොවන්න, ඔබ කිසිවක් නොකරන්න. මමත්වය කිසි තැනක නොරඳවන්න. කිරියාවත් අකිරියාවත්, කිරීමත් නොකිරීමත් ඉක්මවා යන්න. කිරීමත් නොකිරීමත් ඉක්මවා යන්න. කිරීමත් නොකිරීමත් ඉක්මවා යන්න. එයට වීරිය වඩන්න, එයට ඥානනය ලබා දෙන්න, එයට සිහිය ලබා දෙන්න. කිරීමත් නොකිරීමත් ඉක්මවා යන්න. මම වීමට උත්සාහ නොකරන්න. හැම තැනම මම නොවීමට, කිසිවෙක් නොවීමට උත්සාහ කරන්න. කිසිවෙක් වීමට නොපතන්න. කිසිවෙක් වීමට වෙරදර නොදරන්න. සෑම විටම කිසිවෙක් නොවන්න. ස්ත්‍රියක් නොවන්න, පුරුෂයෙක් නොවන්න, වෙනාන් කෙනෙක් නොවන්න. රැයද දහවලද ඉක්මවන්න. අතීතයද අනාගතයද ඉක්මවන්න. වර්තමානයද ඉක්මවන්න. රූපයද අරූපයද ඉක්මවන්න. සිත ඉක්මවන්න. ඇස ඉක්මවන්න. ඉන්ද්‍රියන් සය ඉක්මවන්න. හඳුනා ගැනීම සංඥාව ඉක්මවන්න. සියල්ල ඉක්මවන්න. ක්‍රියාව ඉක්මවන්න. රැඳීමට හෝ ඉක්මවීමට ඇති අවශ්‍යතාවය නිදහස් වන්න. ඒ ආකාරයෙන් ධර්මය වඩන්න. කුඩා බැඳීම්ද, මහ බැඳීම්ද ඉක්මවන්න, දුරු කරන්න. කිසිවක් අල්ලා නොගෙන සියල්ල අතහරින්න. එක් දෙයක් අතහරමින් තවත් දෙයක නොබැඳෙන්න. එක් දෙයක් අතහරමින් තවත් දෙයක නොබැඳෙන්න. තවත් සංඥාවක, තවත් වේදනාවක, තවත් සංකාරයක නොබැඳෙන්න. කිසිවක් දෙස නොබලන්න. බැලීමෙන් නිදහස් වන්න. ඇස උපාදානය නොකරන්න. බිය නොවන්න. සියල්ල ස්වභාව දහමට අතහරින්න. ස්වභාවයේ විසින් ගන්නා වූ යම් ලක්ෂණයක් වේද, ඒ හැමෙහි බිය නොවේ සිටින්න. සියල්ලගේ නිදහස් වීමට කැමැතිවන්න. සොයලා සොයා ගන්න පුළුවන් කමක් නැහැ. සෙවීම නතර කළ තැන ඔබ බලාපොරොත්තු වෙන නිවන ඔබට ලැබෙනවා. දැකලා දකින්න පුළුවන් කමක් නැහැ. දැකීම අවසන් කළ තැන ඔබ බලාපොරොත්තු වෙන නිවන් දැකීම සිදු වෙනවා. ග්‍රහණය කළා ඔබට ලබා ගන්න පුළුවන් දෙයක් නැහැ. ග්‍රහණය කිරීමෙන් සියල්ල ග්‍රහණය කිරීමෙන් තොර වූ තැන ඔබට සැනසීම නිවන ලැබෙනවා. දුවල වෙහෙස නිවා ගන්න බෑ. නතර වෙන්න නතර වුණු තැන වෙහෙස නිවෙනවා. කෙනෙකු වී නොමෙරී ඉන්න බෑ. නොකිසිවෙකු වන්න එවිට ඔබ නොමරෙන කෙනෙකු බවට පත්වෙනවා. තමා තුළ ඇතිවන වෙනස්කම් හෝ ස්වභාවයන් ගැන විමසිල්ලෙන් නොසිටින්න. නිවැරදි ධර්මය ඔබ තුළ වඩන්න. පුඤ්ජලත්වයෙන් තොරව දෘෂ්ටිගතව නොවී ධර්මයේ වඩන්න. සැහැල්ලුවවත් ග්‍රහණය නොකරන්න. කිසිදු අරමුණක් ග්‍රහණය නොකරන්න. කිසිදු රූපයක්, කිසිදු වේදනාවක්, කිසිදු සංඥාවක්, කිසිදු සංකාරයක්, කිසිදු විඥානයක්, අධ්‍යාත්මික හෝ බාහිර හෝ ග්‍රහණය නොකරන්න. පුජ්ජලත්වය ග්‍රහණය නොකරන්න. සැකය ග්‍රහණය නොකරන්න. ප්‍රතිපදා ග්‍රහණය නොකරන්න. සියල්ලගෙම නිදහස් වීමට වෙරදරන්න. සියල්ලගෙන් නිදහස් වූ තැනක් නැත. ග්‍රහණය කළ ඇති දේ නිදහස් කිරීමෙන් නිදහස උදා වෙන බව කල්පනා කරන්න. ඒ අනුව කටයුතු කරන්න. නිතරම ග්‍රහණය වූ සියල්ල දිය කර හරින්න. අතහැරීමට හෝ අල්ලා ගැනීමට වෙර නොදරා මනස විවෘත කොට නිදහසේ නොබලා සිටින්න. තමන්ගේ අත්වාදයත් අනුන්ගේ පරවාදයත් දෙකම එකවර අත්හරින්න. තමන්ගේ මතවාදය තුල සිරනවන්න. අන් අයගේ මතවාද තුල සිරනවන්න. දෙකම එකවර අත්හරින්න. පුජ්ජල මතවාදය විශේෂයෙන් අත්හරින්න. මම පුජ්ජලයෙකු යයි සිතෙන මතවාදය විශේෂයෙන් අත්හරින්න. පුජ්ජලත්වයේ වචනවලින් පුජ්ජලත්වයේ ඉන්න අයට කියනවා පුජ්ජලත්වයෙන් නිදහස් වෙන්න කියලා. ඒ නිසා මේ දේශනාවල් බල තියෙන විද්‍යාත්මක පරාසය උපමනයි. එපමණ වූ විද්‍යාත්මක බලයක්කින් තමයි මේ අවිද්‍යාව දුරු කරන්න තියෙන්නේ. පුජ්ජලත්වයේ තමයි මේ සියලු වචන අයිති වෙන්නේ. පුජ්ජලත්වයට තමයි සියලු ක්‍රියාකාරකම් අයිති වෙන්නේ. පුජ්ජලත්වය තමයි භාවනා කරන්න. පුජ්ජලත්වය තමයි මෙහෙවන්නේ. පුජ්ජලත්වය තමයි අසන්නේ. පුජ්ජලත්වය තමයි කතා කරන්නේ. එහෙත් ඒ කිසිවක් අතර නැති ධර්මය සොයා ගැනීම විශිෂ්ට වූ දෙයක්. ප්‍රාතිහාරයක්. දේශනා ප්‍රාතිහාරය කියලා කියන්නේ ඒකයි. ඒක මහා පුදුමය දනවන දෙයක්. ඒ අවබෝධ කරගන්න මිනිස්සු දුර්ලභයි. එය දියුණු කරගන්න ප්‍රකට කරගන්න අය දුර්ලභයි. එය දියුණු කරගෙන ප්‍රකට කරගෙන අධිගමයන් වඩාගෙන මහරහත් වෙන අය දුර්ලභයි. බුදුරජාණන් වහන්සේගේ සමයේ ගොඩාක් අය හිටියේ පළවෙනි මාර්ගඥානයේ අය. ඊළඟට දෙවෙනි මාර්ගඥානයේ අය. ඊළඟට දුර්ලභ තුන්වෙනි හතරවෙනි මාර්ගඥානවල. ඉතින් පළමුවෙන්ම මේ උපන්නා වූ ජීවිතය ලබනාත්මි අවීචි මහා නරකයට යන්නේ නැහැ. තිසං අපායට වැටෙන්නේ නැහැ කියන මට්ටමට ස්ථාවර දැනුමක්. ඒක අපි කියන්නේ ඔබ වැටෙන්නේ නැහැ කියලා. Tamanට දැනෙන මගේ මනස අපායට අදින්න බෑ. ඒකට හේතුව දැඩි ලෝභය, දැඩි ద్వේෂය, දැඩි මෝහය මන් ළඟ නැහැ. මම පුජ්‍යලත්වයකින්, ආගමිකත්වයකින්, ජාතිකත්වයකින්, වාර්ගිකත්වයකින් බලන කෙනෙකුත් නෙමෙයි. ඔක්කොම ආගම් එකයි කියන නපුසකෙකුත් නෙමෙයි කියලා තවන්ටම තේරෙනවා. දැන් ඔක්කොම ආගම් එකයි කියලා කියන්නේ මොකක්වත් නැහැ නේ ඒගොල්ලන්ට. දැන් මෙයා එහෙම කෙනෙක් නෙමෙයි. ඔක්කොම ආගම් එකයි කියලා නෙමෙයි මං එක ආගමකට නැහැ කියන දර්ශනය. එක ආගමක්වත් දන්නේ නැති මිනිස්සු තමයි කියන්නේ ඔක්කොම ආගම් එකයි. අපි ඔක්කොම එකයි. අපි ඔක්කොම එකක් වෙන්නේ කොහොමද? පෞකත මිනිස්සු වෙනව ඉන්න, පිංගත මිනිස්සු වෙනව ඉන්න, මිත්‍යා දෘෂ්ටික වෙනව ඉන්න, සම්මාදිටික වෙනව ඉන්න. ඒ නිසා මෙයා මේ කිසිවකට නැති ඉක්මවල විද්‍යානුකූලව තථාගත ආනුගතව මනස චේතනාව පදනම් කරගත්ත උදාහා නරක දකින කෙනෙක් බවට පත් වෙන චේතනාව පදනම් කරන්නේ. හරි හිතට ඒක දැනෙන විදිහට තමයි ඒක පවපින බවට පරිවර්තනය වෙන්නේ කියලා එයා දකිනවා. එයා දකින්නේ ක්‍රියාවක් නෙමෙයි චේතනාවක් එයා දකිනවා. එතකොට චේතනාව කියන එකට බොරු කරන්න පුළුවන් කම නැහැ. කිසිම ආකාරයකින් බොරු කරන්න බෑ. චේතනාවට බොරු කරන්න බෑ. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කිව්වේ ඒකයි. චේතනාවට බොරු කරන්න බෑ. ඒ නිසා සිත පදනම් කරගත්ත සිත අදහන ඥානේ අදහන කෙනෙක් බවට පත් වෙනවා. ආත්ම සංවේදී මිනිසෙක් වෙනවා නම් මොන ආගමේ හිටියත් එයා හොඳ මිනිසෙක්. ආත්ම සංවේදී මනසක් ඥානයක් නැත්තම් මොන මිනිසෙක්ගෙන්වත් ඇති වැඩ නෑ. එයාට සංවේදීකම නෑ කියලා කියන්නේ එයා අන්ධානු කරන ප්‍රතිපත්ති අනුගමනය කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට සංවේදීතාවය කියන එක නැත්නම් ධර්ම අවබෝධය කරගන්න පුළුවන් කමකුත් නෑ. මේක හොයාගෙන යන්නේ ඒ සංවේදීතාව ඔස්සේනේ. මනස දැන් අහුවෙනවද අඬුවලට? සම්පූර්ණයෙන් මේ අපි කතා කරන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ඒවා අහුවෙන්නේ කොහොමද? සංවේදීතාව ඔස්සේ. එතකොට මේ සංවේදීතා ඉක්මවන ඥානනීය බලයක් ගොඩනගන්නේ කොහොමද? එයා සංවේදීතා තුලම පිහිටලා සංවේදීතා අභික්‍රමණය කරන සුවිශේෂී ඥාන බලයක් ඇති කරනවා. මේ ඥාන බලය නැහැ පුතඥයා තුළ උපතින් එන්නේ. මේක ලෝතුරා බුදු කෙනෙකු විසින් බිහි කරපු නව ජීව ශක්තියක්, නව බලයක්. ඒක කල්යාණ මිත්‍රත්වයත් තුළින් පරම්පරාවෙන් ඇවිල්ලා මේ ඥානෙ පහළ වෙන්න. අදිඥාන කිව්වේ ඒකයි. මේක වෙන අධික දෙයක්. අදිචිත්ත කිව්වේ ඒකයි. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කිව්වේ ඒකයි. පෙර අහල නැහැ. පෙර අහපු බණක් ධර්මයක් නෙමෙයි. පෙර ගියපු ගමනක් නෙමෙයි. පෙර කරපු භාවනාවක් නෙමෙයි. ඒකයි වැඩේ. ඉතින් මේ තුලින් තමයි අපි අස පහල කරගන්න ඕන, විද්‍යාව පහල කරගන්න ඕන, ඥානය පහල කරගන්න ඕන, ආලෝකමත් ජීවිතයක් ලබන්න ඕන. දැන් අපි ධර්මය යම් දවසක තේරුම් ගත්තද එදා ඉඳලා ජීවිතය ආලෝකමත්. අර භාවනාවට දුවනව එන ගහගෙන ඉන්නෝ, මේ භාවනාවට දුවනව එන ගහගෙන ඉන්නෝ, ඒ වැඩි ඉවර වුණා. නැත්තම් අපි ළඟ තිබුණා හැම ගතියක්. මමත් ඔය දින හැම භාවනාවක්ම කරපු නිසා තමයි ස්ථීරව විවේචනයක් කළත් කරන්න පුළුවන්. ස්ථීරව විවේචනයක් කළත් කරන්න පුළුවන්. අපි සමහර ලාට කියනවා අර භාවනාව හරි. මං අහනවා ඉතින් ඔය භාවනාව කළාද? බලනකොට එයාත් ඒ භාවනාව කළා නෑ. මං කියනවා ඒ භාවනාව මම කළා. ඒ භාවනාව පිළිබඳව මම උපදේශකයෙකුත් වෙලා කාලයක් හිටියා. හා ඇත්ත දාම්දරනේ. මං හිතුවේ ඒක හරි වෙන්නේ නැති කියලා. එහෙම තමයි හැටි. ආවර්තන ඉන්නෝ මාර්ගඵලලාභයෙන් කියලා කියනවා. මං අහනු ගියාද? නෑ තාම යන්න බැරි වුණා. කට්ටිය කියනවා. කට්ටිය කියනවා. කට්ටිය කියනවා. ඉතින් ඔන්න ඔහොම සමාජයක් තුල තමයි අපිට මේ ධර්මය ප්‍රකට කරගන්න තියෙන්නේ. ක්‍රමානුකූලව ප්‍රකට වෙනවා. ප්‍රකට කරගන්න හැකියාව තියෙනවා සංවේදී මනුෂ්‍යයන්ට. අන්දානුකරණ මනුෂ්‍යයන්ට පුළුවන්. මතවාද වලින් නෙමේ සංවේදීතාවලින්. පච්චත්තං වේදි තබ්බෝ කියලා කියන්නේ ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන යන ගමන. තමන්ට අධ්‍යාත්මය තුළ තියෙන දේ ප්‍රත්‍යක්ෂ වෙනවා. තමන්ගේ මානසික ස්වභාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂතාවයක් තමන්ට හට ගන්නවා. ඊළඟට එයා කර්මය කර්මඵලය දකිනවා. හේතුව දකිනවා. ගැටලු ඇති වෙන විදිය දකිනවා. ගැටලුව ලිහන්න ඕන විදිය දකිනවා. ගැටලුව ලිහෙන විදිය දකිනවා. ගැටලුවෙන් නිදහස් වීම දකින්නවා. ඉතින් අපි ඔක අලුත් වචන වලින් කියන්න ඕනාවක් නැහැ. ඒක තමයි දුක, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධ, නිරෝධ ගාමිනී පටිපදාව කියන්නේ. පටලවා කියන කට්ටියකුත් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂ නැති අය. පටලවා කියන්නේ පටලවා කියනවා කියන්නේ මේ ටිකක් වෙන්න සම්මාදිට්ඨියටත් එනවා. ටිකක් වෙන්න මිත්‍යා දෘෂ්ටියක් ගෑ වෙනවා. අන්ධකාරය යනවා. ඉතින් අර ඉඳලා හිටලා දැන් අඹ ගහට අන්දේ ගල් ගහනවා. ඉඳලා හිටලා හොඳ ගෙඩියකුත් ඇටෙනවා. ඒ නිසා ඒ බණ කියන ඒවයි ඒ උගත් ධර්මයේ උගත් කමින් හරි බණ කියන සායනහන්සේලායි වරදක් නැහැ. ඉඳලා හිටලා හොඳ ගෙඩියකුත් ඇටෙනවා. ගැට මල් අතු ඉති ඔක්කොම කඩහන ඇටෙනවා. හැබැයි ඉතින් බිම්මට ඉතින් ඒක තමයි හැටි. අන්ධ භාවය තුල කිසි කෙනෙකුට මේ ධර්මය කියන්න බෑ. පුතඤ්ජන භාවය තුල මේ ධර්මය කියන්න බුදුහාමුදුරන් කාලේ ඉඩ දුන්නේත් නෑ. කොයි බහරි තියනවද? ඈ කොයි බහරි තැනක් තියනවද මේ පුතඤ්ජන ධර්මය කියන්නේ දෙවුවා කියලා? නෑ. එහෙමනම් අද කාලේ මොකද වෙලා තියෙන්නේ? කියන ඔක්කොම ඒ පුතඤ්ජනය. අහන අයට ඈ මා බ්‍රහ්මයාගේම පිහිටයි. ගටිකාර බ්‍රහ්මයාගේම පිහිටයි. ඈ අනේ අනිච්චන් දුක්ඛේ සංසාරේ වෙච්ච දෙයක් අපිට. ඈ ඒ නිසා දුර්ලභ අයගෙනුත් අති දුර්ලභ භාග්‍යවන්තයෝ වන ඔබ අප ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න, ප්‍රකට කරගන්න. මම කියන්නේ මේ 100%ක් ඔක්කොම නැති කරගෙන ප්‍රහත් වෙන්න කියලා මම කියන්නේ. මූලික සංයෝජන තුනවත් නැති කරගෙන සතර අපායෙන් ගඟේ ගහගෙන යන මිනිහා ගොඩට ඇදලා දැම්මහම මේ මිනිහා නේද? ගස් ගෙඩියක් හරි කඩාගෙන ජීවත් වෙනවනේ. එයා රජ නොකලට කමන්නේ ගඟේ ගහගෙන යන මිනිහා ගොඩ නැගලා දාන්න ඕන. මට තියෙන බලාපොරොත්තු එච්චරයි. ගඟේ ගහගෙන යන කෙනා ගොඩ නැගලා දාන්න. ඉතින් මම මේක හොඳයි කියලා දෙන්නේ මම ධර්මයේ ඒක විඳිනවා. මම කියන්නේ ගැටලු නැහැ කියලා කියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම මේ පුජලෙක මේ බුත් ප්‍රශ්නයක් නැති කෙනෙක් නිර්මාණය වෙනවායි කියලා කියන්නේ නැහැ. නමුත් ප්‍රධාන ගැටලුව වූ ගඟේ ගසාගෙන යෑම මරණයටපත් වෙන්න එහෙම නැත්නම් අපායගාමී වෙන්න වීම තෙරක් නොදක පීඩාවින්ද ස්වභාවයෙන් එයා නිදහස් වෙනවා ඈ නිදහස් වෙනවා ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම ඉතින් පැමිණියාට පස්සේ එයා නිදහස් වෙනවා කම්ම නිරෝධාය සංවත්තති එයාගේ ජීවිතයේ කර්ම නිරෝධ කළා ක්‍රියාව අවසන් කරලා තියෙන්නේ බ්‍රහ්මචාරියාව අවසන් කරන ලදි කියලා කියන්නේ ඕකයි. ඒ දවස්වල තිබුණේ බ්‍රහ්මයාගේ චර්යාවනේ මිනිස්සු අනුගමනය කළේ. මේ ධර්ම අවබෝධය වෙනකොටම අර බ්‍රහ්මයාගේ ආගමික අධහැල්ල අවසන් වෙනවා. ඒ නිසා බ්‍රහ්මචාරියාව අවසන් කරන ලදි කියලා කියන්නේ ඒකයි. ඒ බ්‍රහ්මයාගේ තියෙන ගුණාංග ටිකක් හඳුන්වලා දුන්නා. ඒ ගුණාංග ටික පිළිපදින එකට කිව්වා බ්‍රහ්මචර්යාව කියලා කිව්වා. ඒ බ්‍රාහ්මණ ආගමේ ඉන්න හැමෝම බ්‍රහ්මචර්යාවේ ඉන්න කට්ටිය. දැන් අපේ අය බ්‍රහ්මචර්යාව කියන්නේ වෙන මොකද්ද ඒකට? නමුත් ඒගොල්ලෝ බ්‍රහ්මචර්යාව කියන්නේ ඒකට. තේරෙනවද? ඒ ඒ ඒ ඒ තුල වාසය කළා. ඉතින් අපි තමයි කන්නත් තහනම්, බොන්නත් තහනම් මල් ගඳ පිළවුනේ වමුකුත් දාන ඔය බෞද්ධ ගෙවල් ගොඩක් අපිරිසුදු ඒකනේ ඈ මාලා ගඳ විලේපන ධාරණ මණ්ඩන මුකුත්ම නැහැ නේද හැම පැත්තෙම මැස්සෝ ආලා හරි මේ ඉන්නේ ඒකට හේතුව බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ මෙහෙම ඉන්න තමයි මේ ලස්සනට ඉන්න හොඳ නැහැ කෙලස් වැඩෙනවා කියලා තියෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ නම් වැඩ හිටියේ සුවඳ කුටියක බුදුරජාණන් වහන්සේගේ ආරාමෙ තිබුණේ මල් උද්‍යානයක ඈ එහෙමයි බොහොම විචිත්‍ර ලෙස පිරිසුදු ලෙස අලංකාර ලෙස ජීවත් වුණු ජීවිතයක් තිබුණා. ඉතින් අපේ සාමීන් වහන්සේලා මිනිසුන්ට මිනිසුන්ගේ ජීවිතය පා කරවීමෙන් ලබන ප්‍රයෝජනය කවරක්ද? පහුගිය දවසේ මාත් එහෙම බණක් අහගෙන හිටියේ ඇත්තටම මටත් එපා වුණා නිකන් මොකද ජීවත් වෙන්නේ කියන වගේ හිතන මට්ටමක් හිතන මටත් හිතන පන්සලේ හාමුදුරන්ට ලියලා දෙන්න ඕන කියලා. ඒ මට්ටමට කලකිරෙනවා කලකිරන විදිහට කියන බලන්න අපි මැරෙනවා මැරෙනවා කියලා. ඒ කිව්වගම මුළු ජීවිතේම ඇත්ත නේ නේද ඉන්න බැරෙන්නේ මේ හාමුදුරනේ ඔබ වහන්සේ මේක තියාගන්න කියලා දෙන්න ඉතන. ඉතින් ඒ වගේ මට්ටම් වලට අනේ මන්ද මේ ඇයි මිනිස්සුන්ට මෙහෙම කලකිරීම ඇති කරලා මිනිස්සුන්ට ඒ දේවල් එපා කරවල කන දාර යාළුව දෙන්නෙක් කැම කනවලු. දැන් අරේ ටිකක් ඉක්මන්න කනවලු. කනකොට අහනවලු මේ ඔයාගේ තාත්තා ඉන්නවද? නෑනේ මලානේ. ආම කොහොමද මලේ? කියලා ඔන්න දැන් එයා තාත්තා මල විදිය කියන්න පටන්. මිනිහා ඒ අතර අර කනෝපංගුව. හරිද? දැන් මේ කපටිකම දවස් කීපයක්ම කරනකොට හැමදාම තාත්තා මලයි කනවලු මේ කන වෙලාවට. මේ මිනිස්සුන්ට මේක හැඟුණලු මේ මිනිස්සුන්ට මට තාත්තා මලයක මතක් කරලා මෙයා ඉක්මනට මගේ පංගුව කනවා කියලා. දැන් මේ පුජ්‍යලයක් කරවැනේ අර කපටි පුජ්‍යලකින් ඇහවලු මේ ඔයාගේ තාත්තර මොන අපේ තාත්තා ඉන්නවා අම්මා මල කියලා ඇහවලු කොහොමද අම්මා මලේ? ඔය හිටපු අම්මල්ල ගියා කිලෝට වැඩේ කරගෙන ගියාද? ඉතින් අන්න ඒ වගේ ජීවිතේ මිනිසුන්ගේ අසුභී පැත්ත පෙන්නලා ඒ ඇසේ පංගුව කන පිරිස ලෝකේ ඉන්නවා. ඒද එහෙම පංගුව ගන්නවා මේ ප්‍රත්‍ය කියන දේ පින් අනේ මෙහි බලාපොරොත්තු වෙන්නේ භික්ෂුන් වහන්සේලාට උදව් කරන්න විද්‍යාමානව. නිකන් පින්තකා නෙමෙයි අවශ්‍යතාවය අඳුනාගෙන කාලෝචිතව අවශ්‍ය දේ බලලා මනුෂ්‍යත්වේ ප්‍රායෝගිකව ඒ කටයුතු කරන්න. ඒකයි වැදගත්කම තියෙන්නේ. ඉහෙද තියෙන කොටේ හරි දෙන්න අවශ්‍යතාවය. ඒකද දැන් අර බාසුන් නැහැ කෙනෙක් අනේ කිව්වා හැමදේම මේ ඔළුව ක කියන ඔළුවට කොටයක් නැද්ද? මං ඔළුවට තියෙන කොටේ මං දුන්නා. දැන් මං තව කොටයක් ගේන්න ඕන මං ගිහිල්ලා. ඉතින් මේ පෞද්ගලයාගේ අවශ්‍යතාවය මත ක්‍රියා කරන්නට ඕන. ඒව නැතුව ඒවයින් මේ මනක් කල්පිත ලෝකයකට ඇදෙන්න එපා. බෞද්ධයන්ට කියන්නේත් අන්‍යාගමිකයන්ට කියන්නේත් සාන්දීප්තික ධර්මයක් කරගන්න. පුංචි කාලේ මන ළඟම තිබිලා තියෙන ওই සාන්දීප්තික අවශ්‍යතාවය අපේ ආච්චි අම්මා කියලා තියෙන හරි අපූරු කතාවක්. අපේ ගෙදරට සිරිපාදි පේන ගොඩක් තැන්වලට සිරිපාදි පේනවනේ. ඉතින් අපේ ගෙදරටත් පේනවා. පුතේ අර පේන්නේ සිරිපාදේ. ඔව්. සිරිපාදේට බුදුහාමුදුරු වැඩි අහසින්නේ කියලා කිව්වලු. කිව්වහම ඉතින් මම ඉතින් බලාගෙන ඉන්නවලු. ඉතින් ආච්චි අම්මා අහනවා මේ පුතාට පුදුම හිතෙන්නේ නැද්ද? මං කියන්නේ නැහැ. ඒ මොකද? මට උඩින් යන්න බෑනේ. අනවරන් පොඩි කාලේ කතාව. ඈ මට ඒකේ පුදුමයක් ඇති වුණේ නැහැ. ආච්චි අම්මට කිව්වේ මොකද? වැඩක් නැහැ නේ. උදාමඳුර උඩින් කියන්නේ මට වැඩක් නැහැ. මඩ උඩින් යන්න බෑ. මඩ උඩින් යන්න පුළුවන් වුණා නම් තමයි හරියන්නේ. අමුතු විදිහට හිතන ගතියක් ඒ කාලෙත් තිබිලා තියෙනවා. කියන්නේ හිතලා හිතන කාලයක් නෙමෙයි මේ කාලේ. එයා ඔන්ලයින් ඉන්නේ. සැබෑ මේ ඕපන් හાર્ට් ඉන්නේ. විවෘත හදවතින් ඉන්නේ. එයාට එන දේ එයා කියන්නේ පොඩි ළමයි. ඒකයි ස්වභාවය. මේ විශේෂ ඥානයක් තියෙන්න ඕන. මේ පාරමිතා පුරාගෙන එන දුර්ලභ පිරිසක් තමයි මේෙත්ෙන්ට සහභාගී වෙන්නේ. සසර ධර්මයේ දිනු කරපුවයි ඉක්මනින් ප්‍රකට වෙනවා. එහෙම නැත්නම් මේ භවයේදී වැඩි පුරා අහලා විචාර්ෂණය කරලා දිනු වෙන්න ඕන. ඈ දැන් උප්පත්තියෙන් ධනවත් පවුල්වල ඉපදිච්ච දරුවන්ට නොමිලේම ඔක්කොම පහසුකම් ටික හම්බ වෙනවා. හැබැයි දුප්පත් පවුලක ඉපදිච්ච කෙනා එයා වෙර දරලා මහන්සි වෙලා ප්ලෑන් කළානේ යන්න දියුණු වෙන්න ඕන. ඒ දියුණු වෙන ක්‍රමයත් හොඳට බලන්න මේ සමාජයේ රළ ක්‍රමයක් වගේ තුන්වෙනි පරම්පරාව වැටෙන බිඳුවට ආයි දුප්පත් පරම්පරාවක් නැකිරිනෝ බැටකාවු. ආයි දෙවෙනි පරම්පරාව ඒක ඇදගෙන යන තුන්වෙනි පරම්පරාව වැටෙනවා. ඒව ස්වභාවයන් තියෙන්නේ. ඒකට හේතුව අර නොමිලේ ලැබෙන කිසි දෙයක් අගය නැහැ. නොමිල ලැබෙන කිසි දෙයක් අගය නැහැ. ඒ කියන්නේ මට කිසි දෙයක් අගය නැති කියන එක නෙමෙයි. මට නොමිලේ හම්බේනවනේ. ඒව මට නෙමෙයිනේ. ඒක ලෝකයාටමයි. ඒක මිනිස්සුන්ටමයි. ඈ මට කිසිවක් අවශ්‍ය කරන්නේ නැහැ. මේ හැමදේම මිනිස්සුන්ට දෙන්න මට ඕන කමක් කරන්නේ නැහැ නේ. මට ඕමනා ටික හැඩයට පහසුවෙන් ඉන්න නම් කොහේ හරි ආරණ්‍ය එකට ගියාම මීට වඩා හොඳට වෙලාවට ගිලම්පස ටික, තේ ටික, දාන ටික හම්බෙලා දාන වලදල ඉන්න පුළුවන්. ඒකයි ස්වභාවය. මේකයි ස්වභාවය. මෙච්චර මහන්සි වෙන්නේ මේ කටයුතු ඔක්කොම කරන්නේ, ඒ උපකරණ ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ට ධර්මය ලබා දෙන්න, ලබා දීමේ වටපිටාව අනුව. ඒකට තමයි උපකාරක වෙන්නේ. එතකොට මේක තණ්හාවක්. ඔව් මේක තණ්හාවක්. තණ්හාව වැරදි වැඩක් නෙමෙයි. තණ්හාව කියන එක හොඳ දෙයට යොමු කරාම ඒක හොඳ තණ්හාවක් බවට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේට ලොකුම තණ්හාවක් තිබුණ බුදු වෙන්න ඕන කියලා බෝසත් කාලේ. බුදු වුණාට පස්සේ තව තණ්හාවක් තිබ්බ තියෙන. ඔය ඇත්තන්ටත් තණ්හාවක් තියෙන්න ඕන. මොකද්ද? මම ධර්ම අවබෝධය කරගන්න ඕන. ඒ තණ්හාව නොතිබුණොත් මොකද වෙන්නේ? අනේ අද බෑ වැස්ස. රෙදි ටික හොදන්න තියෙනවා. අර යාළුවා එනවා කිව්වා. හරේ පාටියක් තියෙනවා කියලා ඉන්නවා. හොඳ තණ්හාවක් තිබුණොත් එහෙම මොකද කරන්නේ? යනවා. දැන් අපිට මේ ධර්මය අහන්න දෙන්න මේ යන්න දෙන්නේ සමහරලාට හඳුරු. අපි කරන්නේ ලොකු හාමුදුරුවෝ නිදා ගන්නකම් දොර වහනකම් ඉඳලා ඉවරලා රාත්‍රියේ දවල්ට පොඩ්ඩක් නිදා ගන්නවනේ ලොකු හාමුදුරුවෝ. ඒ මීතරේ පැරල යනවා. ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා බණ අහනවා. අර දවසක් අහුණා මේ ගිහිල්ලා එද්දී අහුණා. කොයිද ගියේ? මම මේ අර ගියා අර බණ අහනවායි කියන්නේ. මං කිව්වනේ යන්න එපයි කියලා. මොකද ඇහුවේ නැත්තේ කියලා. ඇහුවේ නැතුව ගියේ. ඇහුවාම නායක හාමුදුරුවෝ එපයි කියනවනේ. ඉතින් මං ඇහුවේද? ඇහුවාම එපයි කියනවනේ. ඒ නිසා මං ඇහුවේද කිව්වා. ඒක තමයි කියන්නේ හිතුවක්කාරය. හිතුවාකාරය නෙවැරදි නම් හිතුවක්කාරකම හොඳයි. හිතුවාකාරය හරිනම් නිවැරදිනම් යන දිසාව හරිනම් හිතුවක්කාරකම හොඳයි. හිතුවක්කාර මිනිස්සු තමයි ලෝකේ ගොඩනගලා තියෙන්නේ. හැබැයි හිතුවක්කාරකම වැරදි පැත්තට තිබුණොත් ඒ ලෝක විනාශ කරන්නේත් ඒ කට්ටිය. හිතුවක්කාරකම නරකුණොත් ඒකෙනුත් විනාශ වෙනවා. හිතුවක්කාරකම හොඳ වුණොත් ඒකෙනුත් හොඳක් වෙනවා. ඒ කියන්නේ විචාරශීලී බුද්ධයක් ඇති පුඤ්ජලයේ බවට පත් වෙන්න ඕන. යහපත කියන එක පදනම් කරගෙන ක්‍රියා කරන්න ඕන. උජුපටිපන්න භාවය තියෙන්න ඕන. න්‍යායපටිපන්න භාවය තියෙන්න ඕන. සාමීචිපටිපන්න ගුණය තියෙන්න ඕන. ඒ ගුණයන් එක තමයි මේ නිවම්මව සාක්ෂාත් කරගැනීමට පුළුවන්කම තියෙන්නේ. අත්තාහි අත්තනෝනාතු. සල්ලි ටිකක් දුර පිහිට වෙනවා. වාහනේ ගමනක් යනකම් පිහිට වෙනවා. නිවසක් ජීවත් වෙනකම් වැස්සෙන් හුළඟෙන් ඔබ ආරක්ෂා කරනවා. එහෙත් ඔබ සසරින් ආරක්ෂා කරන්නේ කවුද? පිනෙන් ආරක්ෂා කරන්න පුළුවන් කියලා යම් යම් අය අපිට ගෙනල්ලා දෙන්න කිව්වත් ඔය අනිත් අයට පින් බෙදෙන කට්ටිය ගොඩාක් අය අපායේ ඉන්නේ. බෙදපු අය අපායේ ඉන්නේ. මහා නාහිමිවරු ඉන්නෝ. දේශපාලකයෝ ගොඩක් අය අපායේ. දැන් තියෙනනේ බලන්න ක්‍රමයක් තියෙනවා ශාස්ත්‍රයෙන්. අර මෙෙන් පේනින් ඒ මෙෙන් අල්ලන කොහෙන් අර ඉතින් අල්ල පහුගිය දවසෙත් එක්කෙනෙක් මලා මේ ඊට පස්සේ ඥාති පෙරසුදෙන් මම අහුව කොයිද ඉපදෙලා ඉන්නේ. එච්චර හොඳ නැහැ කියන ආත්මේ. ටිකක් දානයක් එහෙම මේ දෙන්න වෙනවා. ලෝක ප්‍රසිද්ධ කෙනා ඉතින්. වැඩිම ඡන්ද ගතිම කෙනා. වැඩේ නරක් වෙලා. සසර නරක් වෙලා. නාමිකව කියන්න හොඳ නැහැ. අවල් ගෙන අපාය කියලා නේ. පව් සිද්ධ වෙනවා. නමුත් බුදුහාමුදුරුන් කාලේ බුදුහාමුදුරු කෙලින්ම කිව්වා නේ. මේ බල්ල වෙලා ඉපදිලා ඉන්නේ ඔයාගේ තාත්තා කියලා කිව්වා. කොහොම තරහ යමන් දයනෝ ඇත්තේ. පුදුමයි බුදුහාමුදුරන්ට අතට අහුවෙච්ච එකෙන් ගැහුවට ඇති එක. ඈ සමහර අය නම් දන්නෝ කීයක මෙලින්ම කියනවා නේ හාමුදුරනේ අපේ අම්මා ආත්ම සෞත් වෙලා පෙරේතෙක් වෙලා ඉපදිලා. අපේ තාත්තා අපේ මේ නංගිට වැහෙනෝ අපේ නෝනට වැහෙනෝ කියලා කියනවා. අපිටම ඇවිල්ලා කියනවා. ඒක තමයි හැටි. පින්මදී වුණාම එහෙම තමයි. ජීවත් වෙන කාලේදී ඕව ගණන් ගන්නෑ පව පින කියලා. මොකද පාපය වුණත් ආස්වාදනීය වෙනවා. ද්වේෂය වුණත් ආස්වාදනීය වෙනවා. ආස්වාදනීය වුණාට පස්සේ ආ ද්වේෂය අනුභව කරන කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ ද්වේෂය අනුභව කරන කෙනාට කියන්නේ යකා කියලා, යක්ෂයා කියලා කියනවා. තියෙනවා. ඒකට කරුණා මෛත්‍රී සහගත හැමෝගෙම කකුල් හොදන කෙනෙක් වෙන්නත් එපා. ඒක මහා විල්ලැජි නැති වැඩක්. හරිද? එහෙම මේ හැමෝටම පාත් වෙන මේ බෙල්ලන වාගෙන ඉන්න, කියන දේ අහගෙන ඉන්න, ඉවසගෙන ඉන්න එහෙම කෙනෙක් වෙන්න එපා. පියවරෙන් පියවර අලුත් මිනිස්සෙක් වෙන්න. ඈ පියවරෙන් පියවර අවශ්‍ය කෙනාට අවශ්‍ය දේ කතා කරන්න, අදාළ විදියට කතා කරන්න. නේ දුවන්න ඕන තැන දුවන්න, පනින්න ඕන තැන පනින්න. දැන් මම පොඩි හදිසියකට දවසක් පොඩ්ඩක් දුවලා ගිහිල්ලා තියෙනවා ගමන බලාගෙන හිටපුවයි කියලා තියෙනවා හමුදුරු දිව්ව කියලා. දුවන්නේ මට ඇත්තෙම කරණම් ගහන්නත් පුළුවන්. දැන් කරණම් ගෙවෙන්නේ නැහැ නේද? ඉස්සර මම කරණම් ගහපු එක්කෙනෙක්. දැන් නම් බැරුවද ඉන්නේ කාලයක් කරණම් ගහලා නැති හින්දා. ඉතින් ඒ නිසා ඒ එහෙම දුවන්න පණිනේ හැකියාව තියෙන අය දැන් ওই උපතිස්ස කෝලිත කියන කට්ටියත් එහෙම ඒ කුමාරවරු ඒගොල්ලන්ට හොඳට ඔව් ශිල්ප ශාස්ත්‍ර පුළුවන් අය. සිද්ධාර්ථ කුමාරයා කඩු ශිල්ප, දුනු ශිල්ප, අශ්ව ඒව ඔක්කොම තියෙනවා. හැකියාවක් තියෙනවා. ඒ නිසා ඒ විශිෂ්ට වූ ධර්ම ක්‍රම වේදයේ තුල මේ ඥානණය දකින්න පුළුවන්. නැත්තම් හීනමානයකින් යුක්තව අනිත් අයට පහසුකම් ලබා දෙන කෙනෙක් බවට පත් වෙන්න උවමනා නැහැ. තමන් ගරු ගහම්බීර ගුරුවරේ බවට පත් වෙන්න තමා දන්නා තැන ඉඳලා. ධර්මයේ පිළිබඳව ආඩම්බරකම ඇති කරගන්න. ධර්මයේ පිළිබඳව සාඩම්බර බවක් ඇති කරගන්න. අරගොල්ලෝ අවිද්‍යාවේ ඉන්නෝ, මම අවිද්‍යාවෙන් දුරු වෙච්ච කෙනෙක්. අර ඇත්තෝ සසර කෙලවරක් සොයමින් ඉන්නෝ, මම කෙලවර සොයාගත්ත කෙනෙක්. අර ඇත්තෝ දුකින් පීඩාවෙන් පසුතැවීමෙන් ජීවත් වෙනෝ, මම දුකින් පීඩාවෙන් පසුතැවීමෙන් තොරව ජීවත් වෙන කෙනෙක් කියන ඒ අභිමානය තමන්ට ඇති වෙනවා. මේසු දිහා බල්ල හිනා වෙන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම කැමතිනම් ඒ අයට අතහිත දෙන්න උදව් කරන්න හැකියාව තියෙනවා. ඒත් ඒ ධර්මයේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැත්තම් ඒ අය කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියන සමහර මිනිස්සු මඩේ එරෙනවා. එරුණහම ආනන්ද සමහර අයගේ ඔළුව පේන්න තියෙනවා. එහෙම නැත්තම් අතක් හරි පේන්න තියෙනවා. එතකොට මොකද කරන්නේ? අනිත් මිනිස්සු එකතු වෙලා අර මිනිස්සේ මඩෙන් ගොඩට ගන්නවා. එහෙත් ආනන්ද මිනිස්සේ මඩේ එරෙනවා. එයාගේ ඔළුවත් පේන්නේ නැහැ. අතත් පේන්නේ නැහැ. කිසිම දෙයක් පේන්නේ නැතුව එයා එරිලා යනවා. එතකොට ඒ අසලින් යන සත්පුරුෂ මිනිස්සු ඉන්නවා. ඒ අයට ගොඩ ගන්න අවස්ථාවක් ලැබෙනවද අරයා? නෑ. ඒ නිසා යංගිසි කෙනෙක්ගේ අපිට පේන්න ඕන මේ ඉන්න අයගේ අතහරි ඔළු ගෙඩිය හරි පේන්න ඕන නිදහසක් ඉල්ලනවා. help help me කියලා කෑ ගහනවා කෙනෙක් වෙන්න ඕන. එතකොට තේරෙනවා මේ මේ මෙයා ඉල්ලනවා මේ නිදහස. එයාට ඒ අනුශාසනය, උපකාරය, දණ්ඩක්, ලනුවක් වගේ අපි ලබා දෙනවා. එහෙම තියෙනවා. එතකොට අපි ඒ උපකාරය තුළින් එයා උඩට එනවා. අල්ප ආශාදෙන මිනිස්සුන්ට තියෙන්නේ මේ මිනිස්සු පොඩි දේවල් තමයි තියෙන්නේ. ඇඟේ පටලවගෙන පොඩි දේවල්. දැන් සමහර මිනිස්සු ඉන්නෝ ගම් පළාතේම චේන් එකක් කරේ දාගෙන එළියට පේන්න දාගෙන පුදුම සතුටක් විඳින මිනිස්සු. නැද්ද? හම්මෝ කියලා හිතන. මමත් ඒ කාලේ මොඩඩි කළා. කෝල් කියනෝනේ මාළ හතක් විතර කරේ තිබුණා එක එක පෙන්ඩන් තියෙන. ඉතින් ඒ කාලේ මේ මොඩයා විදියට ඒක රඟපෑවා. ඉතින් මේ ඊට පස්සේ මේ දැන් ඔය කොළඹ වුණත් ටෙලිෆෝන් එක, සෙල් ෆෝන් එකෙන් ලොකු ෆෝන් එක පෙන්න ඒකෙන් තමයි යටපත් කරන්නේ. ඊළඟට තව පොඩ්ඩක් ඉස්සරහට යනකොට සෙල් ෆෝන් එකෙන් ඔරලෝසු වෙන්නේ. ඒගොල්ලෝ පෙන්නන්නේ වාහනෙන්. වාහනෙන් තමයි ඒ ලොකුකම පෙන්නන්නේ. ඒක හොඳයි. ඒක ටිකක් ලෙවල් එක ගන්න එක නේද? ඒ ලෙවල් එක දිනහ ගන්න පුළුවන් ඒ වගේ ලෙවල් වලට ඉන්න අයට. එහෙම ඒක ආයකක් තියෙනවා. ඉතින් ඒක තමයි අල්ප ආශාදය. නේ? අල්ප ආශාදය තියෙනවා. හැබැයි සමහර තැන් වලින් සමහර දේවල් දිනා ගන්න පුළුවන් එහෙම තමයි. අපිට උනත් එහෙම දේවල් වලට ගරු කරනවායි කියන පිරිසක් අපිට හමු වෙනවා. හැබැයි ඒ ගෞරවය පුස් ගෞරවයක් හැටියට ඉවතලානවා. අපි ත්‍රිවිලර් එකෙන් ගියාම කතා කරන්න නැති මිනිස්සු වාහනේ ගියාම කතා ගන්න මට්ටමක් ඉන්නවා. වාහනේ යනකොට ඥාති වැඩි. ත්‍රිවිලර් එකෙන් ගියාම කෙනෙක්වත් නැහැ. හරිද? බස් එකේ යනකොට කවුරුත්ම නැහැ. ඉතින් මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම පුස් මිනිස්සුන්ගේ දේවල් හැටියට සලකන්න ඕන. ඒව වෙනුවෙන් කිසි කෙනෙකුට ගෞරව දක්වන්න අවශ්‍ය කරන්නේ නැහැ. දැන් මෙහෙට එන අයට ගරු කරන්නේ නගරාධිපති නිසා නෙමෙයි, හමුදාපති නිසා නෙමෙයි, ජනාධිපති නිසා නෙමෙයි, අගමැති නිසා නෙමෙයි, අගමැතිගේ පුතා නිසා නෙමෙයි, ඒ කිසි කෙනෙක් නිසා නෙමෙයි. ධර්ම සභා මණ්ඩපයේ කිදි වැදගත් වෙන්නේ යාගේ ධර්ම අවබෝධය, ප්‍රඥා මහිමය. එච්චරයි වැදගත්. එච්චරයි. හැම කෙනෙකුටම හැම කෙනෙක්ම ලොකුයි. හැම කෙනෙකුටම හැම කෙනෙක්ම ලොකුයි. ඒවා ඒ කරකන ඉත්තන් නල මේ නිල තන තාන්දර ඒව එළියට ගියාම එල්ල ගන්න ඕනේ. ඒ වෘත්‍ය අර ගියාම ඒව එල්ල ගන්නතර කමන්නේ නැහැ. අනිත් තැන් වල අපි ස්වාධීන මිනිස්සෙක් බවට පත් වෙන්න ඕනේ. රඟපෑමක් නේ තියෙන්නේ. ඔව්, බොහෝම ස්වාධීනව ඉන්න වෙලාව තමයි බාත්รูම් එකේ ඉන්න වෙලාව. ඕ නිලතල තානාන්තර මුකුත් නැහැ. එළියට අවගත්ත ඔය ඔක්කොම ගන්නේ. ඈ මං අහවල් කෙනාගේ මැඩම්. මං අහවල් ගෙනාගේ අම්මා කියලා ගන්නෝ ටක් ගාලා එළියට. එළි අර ඇතුලේ සෝවාදීනෝ ඉන්නවා. නම මේ ඇත්ත කතාව කිව්වේ. කවුරුත් එහෙම නායකගන් එහෙම මොකුත් නැහැ බොහොම හොඳට ඉන්නේ. ඊටත් වඩා හොඳට සාදීන වෙන ඉඳාගත්තාම ගොරෝගොරු ඉඳාගන්නකොට මුක්ක්වත් හරිම සාදීන නිදහස් චින්තකයෙක් බවට පත් වෙලා තියෙන තනියෙන් ඔය කරපු කීප දේවල් කියෝ කියෝ නිදාගන්න ස්වභාවයක් තියෙනවා. දෙවෙනි සාදීන තත්ත්වයන් තියෙනවා. ඒ නිසා ඒව හිර කරගෙන ඔළුවේ නිවන් මඟ වසා ගන්න එපා. නිවන් මඟ බොහොම සාදීනව හොයන්න. මේ ධර්මය අහනවා කියන්නේ මේ ආනන්ද හැමුදුරන්ට කරන ගෞරවයක් නෙමෙයි. මේ ධර්මය මගේ නෙමෙයි. මම කියන ධර්මයකුත් නෙමෙයි. මම ඇත්ත කියන්නේත් නැහැ, බොරු කියන්නේත් නැහැ. මේ වචන ඔක්කොම බොරු. වචන ඉක්මවා යන්න. මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයක්වත් නෙමෙයි. මේක තමයි මානව ධර්මයේ ස්වභාව ධර්මයේ තථාගත ධර්මය. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරෙත් ඒකයි. තථාගතයන් වහන්සේ ලෝව පහළ වුණත් නැතත් මේ ධර්මය තියෙනවා. මේක අර වනගත වීමයි තියෙන්නේ. මේක තේරුම් ගන්න නැති එකයි තියෙන්නේ. ඒ කුසලතාවයේ ඒ ශක්තිය තියෙනවා. ඒක නව දෙයක්, අලුත් දෙයක් හැටියට ඒක නිර්මාණය වුණා. දැන් අවුරුදු දහස් ගාණක් මිලියන ගාණක් පහු වුණා මිනිසුන්ට ගුවන් යානයකින් අහසින් යෑමේ හැකියාව තිබුණා. නමුත් ඒක අවදි කරේ ගත්තේ නැහැ. සෙල්ෆෝන් එකකින් කතා කිරීමේ හැකියාව තිබුණා. මේ පහුගිය කාලේ නෙමේ කාවේ, දැන් මේ පේන අතීතේ නෙනේ. ඉතින් ඒ වගේ තමයි මතු කරගන්නයි තියෙන්නේ. ඔබ තුල ඉන්න රහතන් වහන්සේ හදා ගන්න, වඩා ගන්න, ගොඩ නගා ගන්න, නිදහස ගොඩ නගා ගන්න ඔබ තුල. දැනට ඔබ ඔබගේ දුක ගොඩ නගාගෙන තියනා වගේම ඔබගේ සැප ගොඩ නගා ගැනීමත් ඔබට තිබෙන